නැයි හැම දිනටම තෙරුවන් සරණයි. අද මේ සාකච්ඡාවේ ආරම්භන වෙන්නේ මේ අපි දැන් ගෞරවනීය වෙළිමණ්ඩල ජනාලංකාර ස්වාමීන් දැන් වහන්සේ අපිට අපේ ඉල්ලීම පරිදි පဋාණ දේශනාව ආරම්භ කළා. ඉතින් මේ පဋාණ දේශනාව ආරම්භ කළා මොකද කලින් පාරක් දැන් අපිට අවුරුද්දකට විතර කලින් ස්වාමීන් වහන්සේ පဋාණ දේශනාවෙන් කොටස් කීපයක් කරා ස්වාමීන් වහන්සේම විස්තර කරපු විදිහට ඇතැම් විට ස්වාමීන් වහන්සේ ටිකක් මන්දගාමී වුණා මේ අපේ අලුත් කල්යාණ මිත්‍රයන්ට මේ දහම ගැඹුරු වැඩි කියලා. ඒ වුණාට දැන් අපේ මෙතන ඉන්න සෑහෙන කල්යාණ මිත්‍යන්ට ඉස්තරින් ධම්ම ස්වාමීන් වහන්සේගේ ඒ අභිධර්ම පාඩම් අහලා යම් කිසි තත්වයකට ඒ ධර්ම කරුණු අවබෝධ කර ගැනීමේ හැකියාවක් උත්සාහයක් තියෙන කට්ටිය. ඉතින් ඒ අයට අපහසුයක් නොවෙන්න ඒ අයගේ ගමන මන්දගාමී නොවෙන්න ඉදිරියට යෑමක් තමයි ස්වාමීන් වහන්සේට අපි මේ පාරාපදනා කරලා මේ කරගෙන යන්න උත්සාහවත් වෙන්නේ. ඉතින් එතනට එන්න නම් අලුතෙන් සම්බන්ධ වෙන කට්ටියට ඉතාමත්ම ශීඝ්‍රයෙන් ඒ ධම් කරුණු ටික අවබෝධයකට අවබෝධයක් කරගන්න වෙනවා. එතකොට තමයි මේ ධම් කරුණු ටික හොඳට තේරුම් ගන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ කිව්ව මේ චිත්ත චෛතසික රූප කියන කොටසත් ඒ වගේම අර දුක මාතිකාව. ඒ කියන්නේ මේ ධර්ම කරුණු දෙක බැගින් අරගෙන මේ බුදුරජාණන් වහන්සේ විස්තර කරපු ටිකත් ධර්ම කරුණු තුන බැගින් අරගෙන තික මාතිකාව කියලා විස්තර කරපු ටිකත් ඒ වගේම චිත්ත වීති කොටසත් දැනගන්නව නම් මේක බොහොම පහසු වෙනවා කියලා. ඉතින් අපි මේ දරුවත් මහත්මයාටත් අපි යෝජනා කළා එතුමාගේ අනුග්‍රහයෙන් අපි මේ අද රැස්ුනේ පුළුවන් තරම් ඉක්මනින් සාරාංශයක් හැටියට මේ චිත්තචෛතසික රූප කොටස් ටික හඳුනා ගන්න මහන්සියක් ගන්න. ඉතින් ඒකයි විශේෂයෙන්ම අපි අද සම්බන්ධ වෙන්නේ. ඉතින් මම ගෞරවයෙන් ආරි මහත් දලුවත් මහත්මයා ඔබතුමාට යමක් එකතු කරන්න තියෙනවා නම් දැන් එකතු කරන්න. අපි ඊට පස්සේ ආරි මහත්මයාට පොඩ්ඩක් යමු වෙලා සාකච්ඡාව මෙහෙවීමට ආරාධනයක් කරමු කියලා හිතන්නේ. අතිරවත් තමයි යන්දවර්ණ මේ එමුනම් අපි අද ඉඳලා හැම බදාදා දවසම මේ ආකාරයට මේ ස්කයිප් නමේ ඔස්සේ sawanrcisilasa.discussions කියන ස්කයිප් නම ඔස්සේ තමයි සාකච්ඡාවන් ඉදිරියට පවත්වන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද මෙතුවක් කල අපි පැවැත්වුවේ අර දණ්ඩල් 27 කියලා මම අර මට පුද්ගලිකව ඒ කාලේ අවුරුදු ගානක් ඉස්සරහ දාගත් ස්කයිප් එකන්නේ. දැන් මේක මේ විදිහට කරලා අපි ජයන්ත මහත්මයා දිකටම කට්ටිය එකතු කරලා ඊටම සම්බන්ධ වෙන දවස්වලට එතකොට ඒ අනු මේකෙන් කරගෙන යන්න පුළුවන්. ඒ අනු අපි බදාදා දවස අපි මේ විදිහට අභිධර්මයේ නැවත විවරණය කර ගැනීමට අධ්‍යයනය කිරීමට මතක් කර ගැනීමට උපකාර වෙන වැඩසටහන විදිහට කරමු. එහෙමනම් අපිත් බොහොම සාවධානව අහන් ඉන්න කැමති නිහඬව මේ අද දවසේ මේ සම්බන්ධීකරණ කටයුතු ආරි මහත්මයාට පදාර දවස අපි බාර දෙනවා. ජයන්ත මහත්මයා ඉස්සරහ ඉඳගෙන දේවල් මතක් කරලා කියලා දෙයි. ශ්‍රීමති මහත්මිය එහෙම ඉන්න උදව් උපකාර කරලා ඒකාන්ත මහත්මිය එහෙම. ඉතින් අපි එහෙමනම් ඊටම ගෞරවයෙන් ආරි මහත්මයාට ආරාධනා කරමු අපි වෙනුවෙන් මේ වැඩසටහන සම්බන්ධීකරණය කරගෙන අපිට මතක ඉංග්‍රීසියෙන් තියෙන අපි දවසේ එකකට ගත්තේ අපි ධර්ම කාරණා නැවත මතක් කර දෙන්නා ලෙස හොඳයි ආරි මහත්මයා. තෙරුවන් සරණයි. තේරුම් ගන්න තැනටම ඇත්තටම මම ඉතින් මේ ජයන්ත මහත්මයාද කොන්නේ ක්‍රැක් කර කමන්නේ අපි ඇත්තටම ජයන්ත මහත්මයා සම්මන් කළ පරිදි අපිට අත්‍යවශ්‍ය වෙන්නේ අර ජාතික පත්තාන ප්‍රකරණය කරන නිසා ස්වාමීන් වහන්සේ දැන් බොහොම දෙකක් තමක් මම හිතන්නේ පරිච්ඡයක් ලබා දෙන්න උත්සාහ කළා. දැන් ස්වාමීන් වහන්සේ අවශ්‍ය කරන්නේ මේ පත්තානේ ගැඹුරට යන්න. ඉතින් ස්වාමීන් වහන්සේ අවශ්‍ය කරනවා අපි අර මූලික කරුණු ටික ටිකක් දැනගෙන විද්‍යාත්මක දැනගන්න. ඉතින් එහෙමනම් ඉස්සරහ තමයි. එතකොට අපි මුලින්ම දන්නවා අපි ධර්ම ඉගෙන ගන්නකොට අපි ඇත්තම අපි ධර්ම ඉගෙන ගන්නේ මේ දැන් ධර්මයේ අපි සුත්ත පිටකේ ඉගෙන ගත්තාට අපිට ඒ ඇත්තටම සුත්ත පිටකේ කියලා අපි ඉගෙන ගන්නේ අපි ධර්මයේම තමයි වචන වලින් සඳහන් නොකළත් අපි ධර්මයේ ඉගෙන ගැනීම අපි ටිකක් යම්පුරට යනවා. මේ මොනවායින්ද මේ තථාගතන දේවල් හැදලා තියෙන්නේ කොහොමද මූලික අස්තවට යම තමයි අපි ධර්මයෙන් කරන්නේ. ඉතින් අපි මුලදීම අපි ඉගෙන ගත්තා පරමාර්ථ මේ ප්‍රඥාප්තිය පරමාර්ථ කියන දෙකක් තියෙනවා කියලා. ඉතින් ප්‍රඥාප්තිය කියලා කියන්නේ මේ අපි හැමදාම මේ හඳුනා ගන්න අපි පාවිච්චි කරන මේ අපි භාෂාවෙන් කතා කරන හඳුනා ගැනීම සඳහා අපි උපයෝග කරන සංඥා ඒ කියන්නේ ඒවට තියෙන නම් එහෙම තමයි ප්‍රඥාස්ති කියලා අපි සඳහන් කරන්නේ සමහරවිට අපි ඒවා ගැන හිතර අහලා තියෙනවා ඉතින් පරමාර්ථය ප්‍රඥාස්ති කියලා කියවාම උදාහරණ වශයෙන් සරල උදාහරණයක් ගත්තොත් අපි වෙන අපි ළඟ තියෙන කම්පියුටර් එක දිහා බලනවා මේක අපිට කම්පියුටර් එක කියලා කියනවා එනකොට මේක අත්‍යවශ්‍යම කම්පියුටර් එකක් වුණාට ඒ කඩන කඩන ගියාම අපිට මේ කඩන්න බැරි අවස්ථාවකට එනවා ඒ අවස්ථාවටත් මේ පරමාර්ථය කියලා කියන බර මේ තථාගතයන් වහන්සේ මේ පරමාර්ථ ධර්ම ගැන කතා කරනකොට පරමාර්ථ ධර්ම හතරක් ගැන කතා කළා චිත්ත චෛතසික රූප නිර්වාණය කියලා ඒතොත් චිත්ත කියන්නේ අපි දන්නා සිතක් ගැන සිතක් ඇති වෙන්නේ අරමුණක් සිතක් ඇති වෙන්නේ අරමුණක් ඇති වෙලාම අරමුණක් නැතුව ඉතින් සිතක් ඇති වෙන්නේ නැහැ. ඉතින් එතකොට මේ සිත ගැන අපි දැන් ඊට පස්සේ කතා කරනවා. ඊළඟට තියෙන පරමාර්ථ ධර්මය තමයි චෛතසික කියලා කියන්නේ. චෛතසික කියන්නේ සිතත් සමගම ඇති වෙන සිතේ ස්වභාවය පිළිබඳ දැනගන්න පුළුවන් කර්ම වල කියන චෛතසික කියලා. ඒක සිතක් අරමුණක් ඇතුව ඇතුණාම සිතත් සමග එකතු වෙලා මිශ්‍ර වෙලා තියෙන අන්‍ය ක්‍රියාවන් තමයි චෛතසික කියලා කියන්නේ. එතකොට ඒව තියෙන අපි දන්නවා ඒව සිතක් සමගම ඇති වෙනවා සිතින් ගන්න අරමුණම ගන්නවා සිත සමගම නිස්සය වෙලා පවතිනවා ඒ විදිහට ඒ සාමාන්‍ය ලක්ෂණ හතරක් තියෙනවා එතකොට චෛතසික ධර්ම 52ක් තියෙන ඒව ගැන කරමු පස්සෙ කතා කරමු ඊළඟ පරමාර්ථ ධර්ම තමයි රූපය රූප අපි දන්නා රූප 28ක් තියෙනවා ඒකෙන් උපාදාය රූප කියලා තියෙනවා ඊළඟට මේ මහා භූත රූප කියලා හතරක් තියෙනවා උපාදාය රූප 28ක් තියෙනවා ඊළඟ නිර්වාණ ධාතුව ගැන එතකොට මේ රාග කෙලෙස් වලින් මේ මිදුණු නිර්වාණ ධාතු කියලා කරන ඒ හතර තමයි පරමාර්ථ ධර්ම විදිහට අපි ඉගෙනගෙන තියෙන්නේ. එතකොට ඊළඟට අපි සිත බෙද නැහැටි ගැන අපි ඉගෙන ගත්තා සිත කොටස් හතරකින් තියෙනවා කාමාවචර රූපාවචර අරූපාවචර ලෝකෝත්තර කියලා සිත ඇති වෙන භූමියෙන් ඒ කියන්නේ සිත කොයි භූමියේද ඇති වෙන්නේ කාමාවචර ලෝකයේ වැඩිපුරම ඇති වෙන සිත්වලට අපි කාමාවචර කියලා කිව්වා රූපාවචර ලෝකයේ වැඩිපුරම ඇති වෙන සිත්වලට රූපාවචර කියලා අරූපාවචරයේ ලෝකයේ වැඩිපුරම ඇති වෙන සිත්වලට අරූපාවචර සිත් කියලා කිව්වා ඊළඟ ලෝකෝත්තර සිත් කිව්වේ අනේ ලෝකෝත්තර සිත් 8ක් තියෙනවා ඒ වගේ නම් අපි පස්සෙ කතා කරනවා. එතකොට අපි දැන් ඊළඟට කතා කරන්න තියෙන්නේ අත් වශයෙන්ම මේ කාමාවචර සිත් ගැන කතා කරනකොට ඒවයි සිත් 54ක් තියෙනත් අපි ඉගෙන ගත්තා මේ අකුසල් සිත් 12යි අහෝතික සිත් 18යි කාමචර සෝබන සිත් 24යි ඒ විදිහට සිත් 54ක් තියෙනත් අපි ඉගෙන ගත්තා. ඊළඟට අකුසල් සිත් ගැනට 12ෙන් ගත්තාම ඒවයි තියෙනවා ලෝභ මූල සිත් 8කුත් ද්වේෂ මූල සිත් 2කුත් මෝහ මූල සිත් දෙකකුත් තියෙනවා. එතකොට ඒ වගේ නම් අපි අත් වශයෙන් අපි දැන් මේ අභිධර්ම මාර්ග පොතේ අපි බලාගත්තොත් අපි දෙකෙන් දැනනවා දැන් ලෝභ මූල සිත් අතෙන් සෝමනස්ස සාගත සිත් හතර පුතු පෙක්සා සාගත සිත් හතර පුතු කියලා දෙකට බෙදනවා. ඊට පස්සේ ඒවා ඒ දෙකත් නැවත බෙනා දෘෂ්ටිගත සංපේක්ෂ දෘෂ්ටිගත නිෂ්පේක්ෂ කියලා අසංකාරික සසංකාරික වශයෙන් නැවතත් බෙදනවා. එහෙම සිත් අටක් තියෙනවා. ඒ වගේම ද්වේෂ මූල සිත් දෙකක් තියෙනවා. ඒවත් අපි අත්‍යවශ්‍යම කලින් ඉගෙන ගත්තා. එතකොට මෝහ ලෝභ මූල සිත් ද්වේෂ මූල සිත් මෝහ මූල සිත් දෙක වශයෙන් තියෙනවා. එතකොට ඒවා ගැනත් අපි මාතෘකා වශයෙන් මෙහෙම ඉගෙන ගත්තට අත්‍යවශ්‍යම අපි නැවතත් මේ ඉස්තර වශයෙන් කතා කරන්න අවශ්‍යද නැද්ද කියන එක අනිත් අයගේ මේ වගේ නැති දැනුම අනුව අපිට පුළුවන් තව ටිකක් මේ ගැන විස්තරයක් කතා කරන්න. මම එහෙනම් ජයන්ත මාත්‍රට වෙනුවෙන් නම් මේ ඒ විදිහට අපි මේක ගෙනියන්නේ නැත්නම් තවත් දුරට මේ තව ටිකක් ඩීටේල් වලින් මේක කතා කරනවා කියලා දැනගන්න මම කැමති අනිස්සයි. හොඳයි මහත්මයා බොහොම තින් මම හිතුව ඇත්තටම ආරි මහත්මයාගේ විස්තරයත් අනුව ඉතාමත්ම සාරාංශව සියුම කොටස් ටික සඳහන් කරා ආරි මහත්මයා. ඇත්තටම මේ කාමාවචර අපි දන්නවා සිත් කිව්වහම ආරි මහත්ය සඳහන් කරා වගේ සිත් 89ක් ගැන තමයි අපි කතා කරන්නේ. ඒකට කියනවා අපි මේ කෙටි වශයෙන් කතා කරනවා කියලා සිත් 89. දීර්ඝ වශයෙන් කතා කරනකොට සිත් 121ක් හැටියට ගණන් ගන්නවා. දැනට අපි 89 කොටස ගැන විතරක් කතා කරමු. එතකොට ඇත්තටම මේක සිත් බෙදලා තියෙන්නේ එක විදිහකට කියනවා නම් භූමි හැටියට මේ සිත් බහුලව පහළ වෙන ස්ථාන හැටියට තමයි මුලින්ම බෙදලා තියෙන්නේ. ඒ කියන්නේ කාමාවචර කියලා කියනදී අපි කාම ලෝකය කියලා ගත්තාම සතර අපායත් දිවි ලෝක හයත් මනුස්ස ලෝකයක් ගත්තාම ඒ භූමි 11 වැඩිපුරම පහළ වෙන සිත් හැටියට තමයි මේ කාමාවචර සිත් කියන ටික අපි මතක් කරගත යුතු වෙන්නේ. කාමාවචර සිත් 54ක් කියලා සඳහන් වුණා. ඊළඟට මේ රූපාවචර කියලා කියන්නේ මේ රූපාවචර බ්‍රහ්ම ලෝක. ඒ කියන්නේ අපි දන්නවා බ්‍රහ්ම ලෝක බෙදනවා රූපාවචර අරූපාවචර කියලා කොටස් දෙකකට. රූපාවචර තමයි ඔය මේ මුල් කියන්නේ අව කියන්නේ සාමාන්‍යයෙන් ධ්‍යාන වඩලා රූපී ධ්‍යාන වඩලා කියන ප්‍රථම ධ්‍යාන, ද්විතිය ධ්‍යාන, තෘතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන, පංචම ධ්‍යාන වගේ ඒ ටික වඩලා ඒ රූපී ධ්‍යාන වල විපාකයක් හැටියට ප්‍රතිසන්දී ගන්න තැන තමයි රූපී ප්‍රශ්න ලෝකෙ. එතන තමයි වැඩිපුරම පහළ වෙන්නේ. මේ වැඩිපුරම පහළ වෙනවා කියන එකෙන් ඇත්තටම අදහස් කරන්නේ මේ අනිත්‍යම් වලත් පහළ වෙනවා. නමුත් බහුල වශයෙන් පහළ වෙන්නේ ඒ තලවල කියන එකයි ඒකෙන් විශ්වාස ඒකෙන් පැහැදිලි වෙන්නේ. අරූපාවචර ලෝකේ පහළ වෙන සිත් වලට අපි කියනවා බහුලව පහළ වෙන සිත් වලට අපි කියනවා අරූපාවචර සිත් කියලා. ඒකට රූපාවචර සිත් 15ක් ගැන අපි කතා කරනවා. අරූපාවචර සිත් 12ක් ගැන ඒ වගේම ලෝකෝත්තර සිත් 8ක් ගැන කතා කරනවා. ඉතින් ඇත්තටම අපි මුලින්ම කතා කරන්න දෙන්නේ ඇත්තට මේ ලෝකෝත්තර සිත් කියන්නේ භූමියක් අනුව කියලා ගත්තට මේ ඉන්න තැනක් අනුව එහෙම නෙවෙයි. ගියා ජීවත් වෙන තැන අනුව නෙවෙයි මේ ලෝකෝත්තර සිත් කියලා ගන්නෙ. ලෝකෝත්තර භූමිය කියලා කියන්නේ ඇත්තටම මේ ආර්ය භූමිය. ඒ කියන්නේ සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරිහත් කියන ආර්යයන් වහන්සේලා හා ඒ තත්ත්වයට පත් වෙනකොට ඇති වෙන සිත් ගැනයි අපි කතා කරන්නේ දැන්. ඉතින් මම හිතනවා අපි ප්‍රශ්න හැටියට යොමු වෙලා මේ සිත් ගැන පොඩ්ඩක් ඉගෙන ගමු කියලා අද දවසේ. ආරි මහත්තයා අපි යොමු වෙමුද කල්යාණ මිත්‍රයෙකුට විස්තර කරන්න කියලා මේ අකුසල් සිත් 12 ගැන කෙටි විස්තරයක් කරන්න කියලා මම හිතන ශ්‍රීමති මහත්මිය වැනි අය අපිට ඉන්නවා උදව් කරන්න. ආරි මහත්මයා මම ඔබතුමාට යොමු වෙනනම් ඒගොල්ලන්ට යොමු වෙලා අපි සාකච්ඡා කරමු. පෙරවන් සරණයි. මේ සරණ කරන එහෙමනම් මම නම් ජයන්තමන්ද පරිස්කල විදියට එනවා ශ්‍රීමතිමාත්මයට මම එන්නම්. මේකට කෙටියෙන් මේ අකුසල් සිත් ලෝභ මූල සිත් අටක් තියෙනවා. ඒ කියන්නේ පොඩි මෙයක් ලබා දෙන්න පුළුවන්. පෙරවන් සරණයි. බොහොම පින් ආරි මහත්මයා, ජයන්ත මහත්මයා අපිට හොඳ ආරම්භයක් ලබා දුන්නා. ඇත්තටම අකුසල් සිත් වශයෙන් ගත්තහම ලෝභ මූල සිත් කියලා තියෙනවා, ද්වේෂ මූල සිත් කියලා තියෙනවා, මෝහ මූල සිත් කියලා තියෙනවා. එතකොට ඒ ඔක්කොම එකතු වුණාම ලෝභ මූල සිත් 8කුත්, ද්වේෂ මූල සිත් 2කුත්, මෝහ මූල සිත් 2කුත් වශයෙන් සිත් 12ක් තමයි අපිට ඉගෙන ගන්න තියෙන්නේ. මම පළවෙනියෙන් මතක් කරන්නම් ලෝභ මූල සිත් 8. එතකොට පළවෙනි එක තමයි සෝමනස්ස සහගත, දෘෂ්ටිගත සංප්‍රයුක්ත අසංස්කාරික සිත. ඊළඟ එක සෝමනස්ස සහගත, දෘෂ්ටිගත සංප්‍රයුක්ත සසංකාරික සිත. ඊළඟට 3 සෝමනස්ස සහගත දෘෂ්ටිගත විප්‍රයුක්ත අසංකාරික සිත. සෝමනස්ස සහගත දෘෂ්ටිගත විප්‍රයුක්ත සසංකාරික සිත. උපේක්ෂා සහගත දෘෂ්ටිගත සංප්‍රයුක්ත අසංකාරික සිත. උපේක්ෂා සහගත දෘෂ්ටිගත සංප්‍රයුක්ත සසංකාරික සිත. උපේක්ෂා සහගත දෘෂ්ටිගත විප්‍රයුක්ත අසංකාරික සිත සහ උපේක්ෂා සහගත දෘෂ්ටිගත විප්‍රයුක්ත සසංකාරික සිත. එතකොට ඒවා ඒ නම් මේ විදිහට ලැබිලා තියෙන්නේ ඒ අකුසලයේ ආකාරය අනුව. එතකොට සෝමනස්ස සහගතව දෘෂ්ටිගත සංප්‍රයුක්තව, ඒ කියන්නේ දෘෂ්ටියකින් යුක්තව, මිත්‍යා දෘෂ්ටියෙන් යුක්තව, තමන් කිසි කෙනෙක්ගේ මෙහෙයවීමකින් තොරව කරන සිත තමයි සෝමනස්ස සහගත දෘෂ්ටිගත සංප්‍රයුක්ත අසංකාරික සිත කියලා කියන්නේ. ඊළඟ සිත තමන් දෘෂ්ටියකින් යුක්තව, දෘෂ්ටිය කියලා කියන්නේ මිත්‍යා දෘෂ්ටියෙන් යුක්තව, තවත් කෙනෙක්ගේ බලපෑමෙන් මෙහෙයවීමෙන් කරන සිතට කියනවා සෝමනස්ස සහගත දෘෂ්ටිගත සංප්‍රයුක්ත සසංකාරිත සිත කියලා. ඊළඟ එක සෝමනස්ස සහගත දෘෂ්ටිගත විප්‍රයුක්ත අසංකාරික සිත. එතකොට එතන සෝමනස්ස සහගත වේ අකුසලය කරන්නේ දෘෂ්ටිගත විප්‍රයුක්ත, දෘෂ්ටියක් නැහැ, මිත්‍යා දෘෂ්ටියකින් තොරව කර තමන්ගේම මෙහෙවීමෙන් කරන සිතට කියනවා සෝමනස්ස සහගත දෘෂ්ටිගත විප්‍රයුක්ත අසංකාරික සිත. ඊළඟ එක සෝමනස්ස සහගත දෘෂ්ටිගත විප්‍රයුක්ත සසංකාරික සිත. ඒක දෘෂ්ටියක් නැහැ තවත් කෙනෙක්ගේ මෙහෙවීමෙන් කරන්නේ. එතකොට මේවැ අනුපිළිවෙලින් මේ දක්වලා තියෙන අත වැඩිපුරම අකුසලය තියෙන්නේ ওই පළවෙනි සෝමනස්ස සහගතයි දෘෂ්ටිගත සම්ප්‍රයුක්ත අසංකාරික සිත්තේ ඉඳලා එන පිළිවෙලට තමයි තියෙන්නේ. එතකොට දැන් මේ අකුසල් හතර මේ අකුසල් සිත් හතර පහළ වෙනකොට ඒ කරන අකුසලයේ කරන කෙනාගේ හිතේ සතුටකින් කරන්නේ සතුටකින් ආශාවකින් කරන නිසා සෝමනස්ස සහගත වෙනවා. ඊළඟ ටික උපේක්ෂා සහගත, ඒ කියන්නේ සතුටකින් ප්‍රීතියකින් නෙමෙයි කරන්නේ, එහෙම නැතුව දෘෂ්ටියකින් යුක්තව කරන තමන්ගේම මෙහෙවීමෙන් කරන හිතට කියනවා උපේක්ෂා සහගත දෘෂ්ටිගත සම්ප්‍රයුක්ත අසංස්කාරික සිත කියලා. ඊළඟ එක උපේක්ෂා සහගත දෘෂ්ටිගත සම්ප්‍රයුක්ත සසංකාරික, තවත් කෙනෙක්ගේ මෙහෙවීමකින් යුක්තව මිත්‍යා දෘෂ්ටියත් එතන තියෙනවා, එහෙම උපේක්ෂා සහගතව කරන අකුසල්. ඊළඟ එක තමයි උපේක්ෂා සහගත දෘෂ්ටිගත විප්‍රයුක්ත අසංස්කාරික සිත. එතකොට ඒකෙදී උපේක්ෂාවෙන් ඒ අකුසලේ කරන්නේ සතුටකින් නෙමෙයි, දෘෂ්ටියකින් තොරවයි කරන්නේ, තවත් කෙනෙක්ගේ මෙහෙවීමෙන් නෙමෙයි තමාගේම මෙහෙවීමෙන් කරන්නේ ඒ සිත. ඊළඟ එක තමයි උපේක්ෂා සහගත දෘෂ්ටිගත විප්‍රයුක්ත සසංකාරික සිත. මිත්‍යා දෘෂ්ටියකුත් නැහැ එතන, තමන්ගේ මෙහෙවීමක් නෙමෙයි තවත් කෙනෙක්ගේ බලපෑමකින් කරන අකුසල්. ওই විදිහට තමයි මේ අකුසල් ලෝභ මූල සිත්තට තියෙන්නේ, වර්ග කරලා තියෙන්නේ ඒ ආකාරයට. තව දෝෂ මූල සිතුත් කියන්න ඕනේද මහත්තයා? ඒ ටිකත් ඉවර කරන්න සිමති මාත තේරුම් ගන්න. ඒ වගේම සිමති මාත දැන් අපි දැන් අර මුලින් කිව්වා වගේ අපි මේක අර පිටිවලින් කරන පැඩිය පොඩ්ඩක් සාරාංශය වශයෙන් කරන නිසා ඔබතුමීට පුළුවන් ද දැන් මේ සිත්වල මේ ඇතුළේ චෛත්‍ය දැන් මේ සිත් සමාවිත අපිට තේරුම් ගන්න පුළුවන් මේ නම් කරලා තියෙන මේවා සම්බන්ධ චෛතසික අනුවත් අපිට දැනගන්න පුළුවන්. ඒකට ඔබතුමීට සඳහන් කරන්න පුළුවන් වෙයි මේවැයි සමා මේ සිත්වල මොන වගේ චෛතසිකද කියන්නේ හැමදේම නැතු චෛතසික දැන් අපිට කියන්න පුළුවන් මේ හැම සිතකම සර්වචිත්ත සාධාරණ චෛතසිකට ඇති වෙන. ඒකට මේ අකුසල් සිත් නිසා අකුසල ගණයටයි තියෙන චෛතසිකත් ඇති වෙනව නේද? උදාහරණ වශයෙන් ඒවත් සඳහන් කරනවා නම් අපිට ඒ සාමාන්‍ය අර්ථයක් ගන්න පුළුවන් මේ අවස්ථාවේදී චෛතසික ගැන. එහෙම කම නැද්ද ජාන්ද මාස්ටර්? ඔව් එහෙමත් හොඳයි. මම හිතුවේ අපි සිත්තික නම් ওই විදිහට කියලා පස්සේ චෛතසික වලට යමුද කියලා වැඩි වේද කියලා. ඔය චෛතසිකට පස්සේ යන්න පුළුවන් නිකන් උදාහරණයක් වශයෙන් අපිට කියන්න පුළුවන් මේ හැම සිතකම දැන් ඒකෝ මේ සිත් ඉගෙන ගන්න ගමන් අපිට චෛතසික ගැනත් දැන යම් කිසි නිකන් බේසික් අයිඩියා එකක් ගන්න පුළුවන් මේ චෛතසික මේවයි යෙදෙන්නේ මෙන්න මේවයි මේ වගේ උදාහරණ වශයෙන් වගේ එකක් දෙයක් සඳහන් කරලා කමන්නක් කියලා මම හිතන්නේ. ඔව් ඒක හොඳයි. ඔව් කියන්නේ මොන වගේ සිද්ද කියන්නේ ප්‍රායෝගිකව මොන වගේ සිතක්ද මේ ගැන කතා කරන්නේ එක වගේ කිවන හොඳයි නේද? හොඳයි. ඔව් දැන් චෛතසික ගැන බැලුවහම හැම සිත්වලම වැඩ කරන හැම සිත්වලම බලපාන චෛතසික තියෙනවා සර්වචිත්ත සාධාරණ කියලා. එතකොට ඒ චෛතසික ටික තියෙනවා. ඒක පස්ස වේදනා සංඥා චේතනා මානසිකාර ඒකාග්‍රතා ජීවිතේන්ද්‍රය කියන ඒ චෛතසික තියෙනවා. ඒ චෛතසික ටික හැම සිත්වලම අකුසල් කුසල් ભેදයෙන් තොරව යෙදෙනවා. නමුත් දැන් මේ අකුසල් සිතක් පහළ වෙනකොට ඒ සිත එක්කම සිතට එන සිතුවිලි අකුසල සිතුවිලි ගොන්නකුත් තියෙනවා. එතකොට ඒවා තමයි අකුසල චෛතසික කියලා කියන්නේ. ඒවා දල වශයෙන් සඳහන් කරනවා නම් මෝහ අහිරික අප උද්දච්ච කියලා තියෙනවා. ඊළඟට දෝෂ ඉස්සා මච්චරිය කුක්කුච්ච ලෝභ දිප්තිමාන තීන මිද්ද විචිකිච්ඡා කියලා මේ විදිහට චෛතසික 14ක් තියෙනවා. ඒ ටික අකුසල් කෙරෙන තැන්වල ඒ සිත්වලට අනුකූලව ඒවා යෙදෙන්නේ. ඒ කියන්නේ සමහර වෙලාවට ඒ 14න් කීපයක් දැන් උදාහරණයක් ගත්තොතින් ඊර්ෂ්‍යාව මසුරුකම දෙක එකට යෙදෙන්නේ නැහැ. ඒ වගේ සමහර වෙලාවලට එක එක මේ චෛතසික අඩු වැඩි වෙලා යෙදෙන අවස්ථා තියෙනවා. කොහොම හරි මේ අකුසල සිතට පහළ වෙන සිතුවිලි තමයි මේ මේ ආකාර මේ චෛතසික වශයෙන් හඳුන්වලා තියෙන්නේ. එතකොට ඒ ඒ අකුසල චෛතසික ටික තමයි මේ අකුසල් සිත්තල යෙදෙන්නේ. එතකොට ලෝභ සහගත ලෝභ මූල සිත්වල යෙදෙනවා ලෝභය. ඊළඟට ඒ සිත් හතර සේදෙනවා දිට්ඨිය. අනිත් සිත්තල දිට්ඨිය යෙදෙන්නේ නැතුව ලෝභයේ පමණක් යෙදෙනවා. ඒ ආකාරයට පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. ඒ ටික එහෙම කිව්වම ඇද්ද මහත්තයා? දැනට ඇති කියලා. ඊළඟට අපි බලමු අකුසල සිත් වලින් ද්වේෂ මූල සිත් දෙකක් තියෙනවා. දැන් අපි ලෝභ මූල සිත් අටක් කියලා කතා කරා. දැන් තියෙන්නේ ද්වේෂ මූල සිත් දෙක. ඒක හඳුන්වන්නේ දෝමනස්ස සහගත පටිඝ සංප්‍රයුක්ත අසංකාරික සිත. ඒක එකක්. දෙවැනි එක දෝමනස්ස සහගත පටිඝ සංප්‍රයුක්ත සසංකාරික සිත. එතකොට මේ සිත් පහළ වෙනකොට පටිගය. පටිගය කියන එක ඒ කියන්නේ වෛරය වගේ තරහ වගේ හැඟීමක් එක්ක තමයි මේ සිත් පහළ වෙන්නේ. ඒක සතුටින් නෙමෙයි, ඒක දෝමනස්ස සහගතයි. ඒක මේ සතුටකින් කරන එකක් නෙමෙයි. ඊළඟට දෝමනස්ස සහගතයි තරහ ගතියකින් තියෙන තමන්ගේම හිතින් කිසි කෙනෙකුගේ බලපෑමකින් තොරව කරන සිත අසංකාරික හිත, දෝමනස්ස සහගත පටිඝ සංප්‍රයුක්ත සසංකාරික සිත කාගේ හරි බල කිරීමකින් දැන් ප්‍රාණඝාතයක් කරනවා නම් කවුරු හරි කෙනෙක් ලවෝය සතා මරන්න කියලා මරවනවා නම් ඒ වගේ කරනකොට තමයි සසංකාරික කියලා කියන්නේ. තමන්ගේම හිතින් තමන්ම මෙයා කරලා මේ සතා මරුවට පවු නෑ මං කරනවා කියලා ඒ වගේ ප්‍රාණඝාතයක් කරන එක, ඒ වගේ දේවල් අසංකාරික විදිහට තමයි සැලකෙන්නේ. ඒ වෑදී ද්වේෂ චෛතසිකයක් එනවා, සර්වචිත්ත සාධාරණ චෛතසිකත් එනවා. ඊට අමතරව අකුසල චෛතසික වලිනුත් ද්වේෂය කියන එකත් එනවා. අනිත් චෛතසිකත් බලපානවා එක එක විදිහට. අනිත් එක තමයි අපි මතක තියාගන්න ඕනේ අකුසල චෛතසික ගැන කරනකොට මෝහ අහිරික අනොත්තප උද්දච්ච කියන චෛතසික හතර. ඒක සර්ව අකුසල සාධාරණ චෛතසික. කොතනක හරි අකුසලයක් කෙරෙනවා නම් ඒ හතර දෙනා ඒ හිතට එකතු වෙනවා. මෝහ අහිරික අනොත්තප්ප උද්දච්ච කියන හතර. එතකොට ඒ විදිහට තමයි ද්වේෂ මූල සිද්දක. ඊළඟට මෝහ මූල සිද්දක ඒක උපේක්ෂා සහගතයි. උපේක්ෂා සහගත විචිකිච්ඡා සංප්‍රයුක්ත සිත, උපේක්ෂා සහගත උද්දච්ච සංප්‍රයුක්ත සිත. ඔය දෙක තමයි මෝහ මූල සිත් කියලා කියන්නේ. මේ මෝහ මූල සිත් වලට කියනවා දුර්වල සිත් කියලා. ඒවැ බරපතල විපාක ඇති වෙන්නේ නැහැ කියලාත් කියනවා. එතකොට ඒවා විචිකිච්ඡාව කියලා කියන්නේ සැකය, බුද්ධාදී අටතෙන් පිළිබඳ සැකය. බුදුරජාණන් වහන්සේ කියලා හිටියද, ධර්මයේ කියලා තිබුණද, සංඝයා වහන්සේලා හිටියද, මෙහෙම ශික්ෂාවක් තිබුණද, පූර්වාන්තයක් තිබුණද, අපරාන්තයක් තිබුණද, පූර්ව අපරාන්තයක් තිබුණද, පටිච්ච සමුප්පාදය කියලා දෙයක් තිබුණද, මෙතන තමයි මේ ටික තමයි බුද්ධාදී අටතෙන් පිළිබඳ සැකය. එතකොට ඒ සැකය සහිතව ඇති වෙන සිත්වලට කියනවා උපේක්ෂා සහගත විචිකිච්ඡා සංප්‍රයුක්ත සිත කියලා. ඊළඟට උද්දච්ච සහගත සිත් කියලා කියන්නේ ඒක කියනවා අපායට පැමිණීමේ ශක්තියකුත් නැහැ කියලා. ඒක කළ යුතුද නැද්ද වගේ සැකයක්, සිතේ විසිරීමක් වගේ අවස්ථාවල ඇතිවෙන සිත තමයි උපේක්ෂා සහගත උද්දච්ච සංප්‍රයුක්ත සිත කියලා කියන්නේ. එතකොට දල වශයෙන් නම් වශයෙන් ඒ විදිහට තමයි අකුසල සිත් 12 යෙදෙන්නේ. තෙරුවන් සරණයි. වම්පින් මේ ඉතින් මේ සිත් පැහැදිලි කරලා දුන්නා. එතකොට අපිට තේරෙනවා මේ ඇත්ත වශයෙන් මේ සිත් මේ ඇති වෙලා තියෙන්නේ මේ චෛතසික යෙදෙන ක්‍රමය අනුව තමයි මේ සිත්යක බක්ලර් නම් ලැබිලා තියෙන්නේ. මේ චෛතසික ඒකේ අපි තේරුම් ගන්න ඕනේ මේ හැම සිතකම මේ සරසාග පාදන් සිත්ක ඇති වෙනවා. ඒ වගේම අකුසල සිත් නිසා අකුසල පැත්තකින් චෛතසික මේවට ඇති වෙනවා. ඒ වගේම ප්‍රකීර්ණ කියලා චෛතසික හයක් තියෙනවා. ඒවා ඒ සිත්වල සමහර සිත්වල ඇති වෙනත් පුළුවන් නැති වෙනත් පුළුවන්. මේ විතක්ක විචාර අධිමොක්ක වීරිය ප්‍රීතිය ඡන්දේ කියලා තියෙනවා. ඒ සිත්වලට අනුව ඒ චෛතසික සමහරව ඇති වෙනවා, සමහරව ඇති වෙන දැනට ඒ විදිහට තේරුම් ගත්තා නැති මං හිතනවා. දැන් මේ අපි සාකච්ඡා කරු මේ ටිකේ යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් දැන් මේ අහන්න පුළුවන් නැත්නම් තමයි තේරෙනවා නම් ඒ බව සදාන් කරන්න පුළුවන් එතකොට අපිට ඊළඟ කොටසට යන්න පුළුවන් තේරෙනවා තේන මාත්මේ ඔබතුමන් අපිට ඉස්සෙල්ලා පොඩ්ඩක් දැන් මේ අපි කතා කරපු ටික ඔබතුමාට තේරුණාද යම් කිසි ප්‍රශ්නයක් තියෙනවද තව ටිකක් විස්තර කරගන්න වසන්ත මහත්මයාගේ මයික් එකක් තොන්නුනා හරි මාත්මයා තේන මාත්මයා සූදානම් වෙනස වසන්ත මහත්මයාට කියනවා නේද තේන මාත්මයා දැන් කතා කරන්න ඕන මයික් එකෙන් අහොදා තේරුවන් සර්මයි කොහොමද තේරෙන කියපු දේවල් තව මට තව ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා කියලා මට තේරුණා තේරුවන් සර්මයි තේරුවන් සර්මයි තේරුණාටම මට බොහොම පැහැදිලි වුණා කරුණු කරන අධික මේ මෙතන මට අහන්න කැමති තේරුම් ගන්න උත්සාහ කරනවා මේ දැන් මෝහ කියන බොහොම ලාමක දෙයක් කිසිම දෙයක් හිතේට සලකන්නද ඕනි මොකද මම අහලා තියෙන සූත්‍ර දේශනාවල නම් බොහොම විදිහට කියන්නේ මෝහයෙන් තමයි අපි ගොඩාක් මේ සංසාර යන්නේ කියලා. ඒ කියන්නේ මෝහය කියන කච්චි භයානකයි. ඒ මෝහය තුළ ඒ කියන්නේ උපේක්ෂා සහගත සිත් තුළ තමයි මෝහය අන්තර්ගත වෙලා තියෙන්නේ. මේ විදිහට බැලුවොත් සූත්‍රවල තියෙන විදිහට ඒක කොහොමද පැහැදිලි කරන්නේ? දැන් සාමාන්‍යයෙන් අපි සූත්‍ර දේශනාවලදී සඳහන් හම්බන්නේ සූත්‍රවල කියන මේ මෝහය කියන්නේ හරිම භයානක දෙයක් කියලා. ගාමික මොනාර ප්‍රතිචාරය දක්වනව නම් ඒ දක්වනව එක හොඳයි දක්කොල නැතුව ඉන්නවට ප්‍රේක්ෂකයන්ට ඉන්නවට ඉන්නවා කියලා කිව්වට නමුත් යායිදු සාල් මොහේකින් නම් ඒ කොහොමද මේ මහත්මට පොඩ පැහැදිලි කරලා දෙන්න කොහොමද කියලා ඒක යෙදෙන්නේ මේ අවස්ථාවේද ලාමක වගේ සුළු දෙයක් වගේ එහෙම සලකන්න පුළුවන්ද මොහේ සිරුවන් සරණයි ඒක මෙහෙම හිතන්න පුළුවන් දැන් අපි එකක් තමයි මේ අකුසල සිද්ධ වෙන්නේ ලෝභ ද්වේෂ මෝහ කියන හේතු තුන ඇතුවනේ. එතකොට ඒ හේතු වලින් අකුසල් සිද්ධ වෙනකොට ඒක හේතුකව වෙන්නේ මෝහ මූල සිත විතරයි. අනිත් දෙකේදීම ද්වේෂයයි මෝහයයි යෙදෙනවා. ඊළඟට ලෝභයයි මෝහයයි යෙදෙනවා. ඒ කියන්නේ ලෝභ මූල සිත් අටෙත් මෝහය යෙදෙනවා. ලෝභ මූල සිත් අට කියලා කියන්නේ අපායගාමී වෙන බරපතල අකුසල් සහිත සිත්. එතකොට ඒවෑ දැන් මෝහ මූල සිත මෝහය සර්ව අකුසල සාධාරණයි. කොතනද අකුසලයක් කරන්නේ? එතන මෝහය තියෙනවා ටිකක් හරි. එතකොට අපායට ගෙනියන්න අනන්තරිය අකුසලයක් කරන්න සංඝ බේදය වගේ ලොකු ඒවා කරන්න මිත්‍යා දෘෂ්ටිය කරන්න ඒ වගේ දේවලට ඒ මහා බරපතල අකුසල් වලට ඒ කියන්නේ සංසාරෙන් ගැලවෙන්න බොහෝම අමාරු වෙන තරම් බරපතල අකුසල් වලට මේ මෝහය උපකාර වෙනවා හැම තැනදීම. ඒක නිසා මෝහ මූල මේ සිද්දක දුබල වුණාට මේ ඒ සිද්දකේ විචිකිච්ඡාවයි උද්දච්චයයි කියන දෙකට අනුව ඒක දුර්වල වුණාට අනිත් අවස්ථාවලදී මිනිස්සු මරන්නේ, ගහගන්නේ, ගිනි තියන්නේ ඒ වගේ දේවල් ඒ ඔක්කොම කරන්නේ ද්වේෂයත් එක්ක එන මෝහය. මේවා කරාට කමක් නැහැ, මුම තියන්න හොඳ නැහැ කියලා වගේ අර දෘෂ්ටියෙන් යුක්තව කරන්නේ. එතකොට ඒ තැන්වල විශාල බරපතල අකුසල් කරන තැන්වලත් මෝහය එනවා කියලා තමයි හිතන්න පුළුවන්. තෙරුවන් සරණයි. හොඳයි, තෙරුවන් සරණයි. තව පොඩි ප්‍රශ්නයක් එකතු කරන්න කැමති මම මේ නෝට් ටිකක් ලියාගෙන දුන්නා. මම හිතනවා ජයන්ත මහත්තයාගේ යට පාඩම් මාලාවත් පසු කාලයකදී මම හැදරුණු සාර දවස්වලදී මම දන්නේ මට මතක නැහැ මම පෙරුරුලහක තියෙන්නේ මේ ලෝභ සාගත 35 වෙන්නේ සෝවාන් ආර්ය මාර්ගයේ ආර්යන වහන්සේට එහෙම කියලා තව මම ලියාගෙන දිනවා මම දන්නේ නැහැ ඇයි කියලා. එහෙම වෙනවනම් කොහොමද මේක වෙන්නේ? ඒ වගේම දැන් පොඩි උදාහරණයක් එකකට විශාසාව වගේ පාස්තාවක් සිය ආර්ය වහන්සේ කෙනෙක් සෝවාන් ඵලයට පත් වෙලා තින්නේ. ඒකකොට ඒ අවස්ථාවේ දුක වගේ දේවල් ඇති වෙලා තියෙනවා කියලා කිහිම ඉතනත් එහෙම තියෙනවා. ඒකෝ ඒකට මානය කියන එක දෘෂ්ටි නැතුනට මානයක් තියෙනවා, සංහාවක් තියෙනවා, මේ දෙකම තියෙනවා. ඒක ඔක්කොම ඇති වෙන්නේ මේ මෝහය නිසා කියන එකත් සඳහන් කරගෙන මම තියෙනවා මේ නෝට් එකේ. මට තේරෙන්නේ නැහැ එතන කොහොමද පැහැදිලි කරන්නේ ජාති මහත්තයාගෙන් මම අහන්න කැමතියි. තේරුවන් සරණයි. හොඳයි, තේරුවන් සරණයි. ඇත්තටම ශ්‍රීමති මහත්මිය පැහැදිලි කරා වගේ මේ මෝහය තමයි පසුපස තියෙන්නේ, ඒකෙන් තමයි තල්ලුව දෙන්නේ. හැබැයි මේ ලෝභයට යන්න ලෝභ චෛතසිකයේ තදින් ක්‍රියාත්මක වෙන මෝහය නිසා අසුබදී සුබ හැටියට අපිට පේනවා. එතකොට ලෝභකම ඇති වෙනවා. ඒක තමයි මෝහයෙන් පසුපසෙන් වැරදි වෙනකොට ඉස්සරහට ගිහිල්ලා ලෝභයෙන් දෙයක් බාර ගන්න. ඒ වගේම මෝහය නිසා තමයි ද්වේෂයට යන්නේ. ඒක හරියටම අදකින් නිසා. ඊළඟට දැන් මේ ඔයාව ප්‍රශ්නෙට ගත්තාම සෝවාන් වෙනකොට වෙන්නේ ඇත්තටම ওই දෘෂ්ටිය කියන එක නැතුව යන එක තමයි වෙන්නේ. එතකොට ඔය දැන් අපි කියවනේ ලෝභ සිත්වල තියෙනවා කියලා සෝමනස්ස සහගත දිට්ඨිගත සංප්‍රයුක්ත කියලා අසංකාරික සසංකාරික කියලා කොටස. එතකොට මේ එතකොට ඒ වගේම උපේක්ෂා සහගත දිට්ඨිගත සංප්‍රයුක්ත අසංකාරික සසංකාරික කියලා සිත් දෙකක් තියෙනවා. ඒ කියන්නේ සිත් හතරක් තියෙනවා ওই දිට්ඨිගත සංප්‍රයුක්ත කියන එක. සෝවාන් වුණාම වෙන්නේ ওই දිට්ඨිගත සංප්‍රයුක්ත සිත් ඇතිවීම නවතින. එයාට ඇත්තටම මිත්‍යා දෘෂ්ටියක් ගන්නේ නැති හින්දා, ඒ කියන්නේ සම්මා දිට්ඨියට පත් වෙච්ච කෙනෙක් නිසා, ආර්යයන් වහන්සේ කෙනෙක් නිසා සෝතාපන්න සත්‍යයට පත් වුණාම ඔය දිට්ඨිගත සංප්‍රයුක්ත කියන සිත් හතරම නැති වෙනවා. ඒ වගේම තමයි මෝහ මූලිකව පහළ වෙනෝනේ උපේක්ෂා සහගත විචිකිච්ඡා සංප්‍රයුක්ත සිත් කියලා එකක්. අපි දන්නවනේ දැන් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන තුන නැති වෙනකොට, එතකොට අර විචිකිච්ඡාව කියන ඒ සිතත් මෝහ මූල සිතත් පහළ වීමක් සිද්ධ වෙන්නේ නැහැ සෝතාපන්න වෙනකොට. නමුත් ලෝභය කියනකොට අපි දන්නවා සංයෝජන ධර්ම හැටියට ගත්තාම මේ ලෝභය කියන එක නැති වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඇත්තම තණ්හාවනේ ලෝභය කියන තණ්හාව කියන එක නැති වෙන්නේ අරහත්ත්වයට පත් වුණාට පස්සෙම. ඒකෝර මම හිතනවා මේ ඒ යනෝ ඒ ටික තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා. වසන්ත මහත්තයා තේරුම් ගන්න. තේරුණා. එතකොට මෙහෙම දෙවෙන්නේ. ඒ කියන්නේ දැන් සෝමනස්ස සාහසල දෘෂ්ටිගත විප්‍රයුක්ත අසංකාරික සිත ඇයි සෝමනස්ස සාහසල දෘෂ්ටිගත විප්‍රයුක්ත සසංකාරික සිතයි ඒ දෙකයි කියන්නේ උපේක්ෂා සාහසල සම්ප්‍රයුක්ත සිතයි විප්‍රයුක්ත සිතයි ඒ දෙක තීරෝ රහතන් වහන්සේ සාපත් කියන්නේ බොහොම අර කිව්ව පහ ඇරෙන්න අනිත් දැන් ඔතන 12ක් අපි කිව්වනේ. අර සිත් පහ ඇරෙනකොට ඉතුරු හත ඇකේ තේරුම් ගන්න. රහතන් වහන්සේ නමකට දෘෂ්ටිගත සිතක් තියෙන්න බෑ. සෝවාන් වහන්සේ නමකට තියෙන්න පුළුවන් දෘෂ්ටිගත විප්‍රයුක්ත සිත්. එතකොට දැන් එතන මේ දැන් සෝවාන් වෙච්ච උත්තමේකුට ඒ දෘෂ්ටිගත සංප්‍රයුක්ත සිත් නැති වුණාට අර දෘෂ්ටිගත විප්‍රයුක්ත සිත් හතර ඇති වෙන්න පුළුවන්. එතකොට අර රතන සූත්‍රයේ කියන්නේ කිංචාපි සෝකම්මං කරෝති පාපකං කායින වාචා උදචේතසාව අබබ්බෝසෝ තස්ස පටිච්චාදාය අබබ්බතා දිට්ඨක දස්සුත්තයි කියන්නේ ඒ වගේ සෝවාන් ස්වාමීන් වහන්සේ නමකට වුණත් යම් කිසි විදිහේ පොඩි අකුසල කර්ම සිද්ධ වෙන්න පුළුවන්. ඒවා ඉදිරිපත් කරලා මේ ආයත සංග්‍රහය පිහිටුවලා ඒ අකුසල් වලින් මිදෙනවා කියලා. ඒ කියන්නේ අපායගාමි වෙන ප්‍රධාන අකුසල් ටික තමයි සෝවාන් උත්තමේකකින් කෙරෙන්නේ නැත්නම් කාමරාග පිටික තවදුරටත් තියෙනවා සකදාගාමි වෙනකන් තියෙනවා. ඊළඟට මාන උද්දච්ච අවිද්‍යාව තියෙනවා රහත් වෙනකන්. එතකොට ඒ විදිහට හිතුවාම හිතාගන්න පුළුවන් මේ ඒ ගැන. ඒ කියන්නේ එහෙනම් මම පොඩි වැරදක් ලියාගෙන තියෙනවා. මොකද මම ලියන්නේ රහතන් වහන්සේ මේ පවස්තනවා ඉහත කියව රිතතර පිතා තිරිසුන්ද ලෝභ සිතකින්. ඒ කියන්නේ තිරිසුන්ද ලෝභ සිතක්. ඒ කියන්නේ එහෙම පහළ ඒ කියන්නේ වැරදිද මම ලියාගෙන තියෙන්නේ කියන්නේ. ඔව් රහතන් වහන්සේ රතන් ලෝභ සිතක් ඇති වෙන්නේ නැහැ කොහෙත්ම. ඈ මේ කොහොමද වෙන්නේ මම සබාව ගන්නවා. මම දන්නේ ඇයි කියලා එහෙම ලියුවා. දැන් එහෙනම් උන්වහන්සේ තිත්තේ දිත්තමත්තන්නේ. එතකොට අහේතුක සිත් තියෙනවා තව 18ක්. එතකොට 18යි 12යි 30යි. කාමාවචර කුසල් සිත් තියෙන 24. එතකොට 54යි. ඒ කොටම කියනවා කාමාවචර සිත් 54 කියලා. දැන් මේ කාමාවචර සිත් 54න් අපි මුල් සිත් 12 එක නේ අකුසල් සිත් 12 ගැන තමයි දැන් මේ කතා කරන්නේ. එතකොට මෙතනින් දැන් ඊළඟට මෙතනින් එහාට යන්න කලින් මේ අකුසල් සිත් 12 ගැන සාමාන්‍ය වශයෙන් හරි මේ අවධනයටම තේරුණාද කියලා අපිට දැනගන්න අවශ්‍යයි. ඒින්න මම හිතනවා එතකොට දැන් මෙතන දැන් මෙතනින් එහාට ගිහිල්ලා වැඩක් නැහැ. මේ කියන්නේ සාමාන්‍ය මේ සිත් මොනවද කියලා නිකන් දැනගෙන ඉඳ අවශ්‍යයි. එතකොට මේ තවත් ප්‍රශ්න තියෙනවා නම් මේ වෙලාවේ අහන්න පුළුවන් කියලා තමයි. එහෙනම් අනිත් අයට මොන ප්‍රශ්න තියෙනද දැන් ආන්දරෙන් ජයන්මත් එහෙම දැන් අපි එහෙම ඊළඟ කොටස යනවාද? මොකද අපේ නෑ ඊළඟ කොටසට යමු නේද? හේතුක සිද්ධාතට මොකද මම දැන් දැන් එහෙමනම් අයිති විස්කොත්තට යමු. තවත් ප්‍රශ්න තියෙනවා පසු අහන්න පුළුවන්. එහෙමනම් මම අපි පාරිස්මාර්ථ ඔබතුමාට පුළුවන් ද මේ අහේතුක සිත් කියන්නේ මොනවද කියලා කියන්නේ? මොන මෙච්චර සිත් ගන්න හොඳ නැහැ. නමුත් අහේතෝ කියලා කියන්නේ කිසිම හේතුවක් නැතිව පහළ වෙන සිත් කියලා. හේතු කියලා ගන්න අපි උතන මේ ලෝභ දේශ මොහ අලෝභ දේශ මොහ අන්න හිද්දර එකක්වත් නැත්තා නැතිව පහළ වෙන සිත් වල තමයි අහේතුක සිත් කියලා කියන්නේ. ඒ 10ක් තියෙනවා. හොඳයි තමයි ඇත්තටම මම බලාපොරොත්තු නැත්තේ මොකද මේ ඔය මෙතන හේතු අහේතු කියලා මෙතන සඳහන් කරන්නේ මේ අපි ධර්ම ඉගෙන ගන්නකොට මේ අහේතුක කියලා කිව්වේ මේ හේතු වශයෙන් අපි ගන්නේ ලෝභ ద్వේෂ මෝහ අලෝභ අදෝෂ අමෝහ කියන ඒවා තමයි හේතු වශයෙන් මෙතන ගන්නේ මූලික වශයෙන් මේ හේතු වෙන මේ චෛතසිකයෙන් තමයි කතා කරන්නේ. එතකොට මේවා නැති සිත් කියන්නේ මේ හේතු මේ හේතුයි හයෙන් එකක්වත් නැති ඒවට කියනවා අපි අහේතුක සිත් කියලා. ඒවා සිත් තියෙනවා මේ 18ක්. අපි එහෙමනම් අපි අරිමාත්මිය උතුමිට පුළුවන් ද අපිට මේ 18 ගැන පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන් කම. මම කියන්නේ අපිට ඉදිරියට යන්න ඕනේ එහෙමනම් මේ ජයන්ත මාත්මිය මේ එතකොට දැන් මේ කෙක්කෙනාකට මෙහෙම ප්‍රශ්න කරගෙන යනවද නැත්නම් කොහොමද මේ දැන් මෙහෙම දැන් මේ වැඩිදින්න මේක මේ විදිහට කරගෙන ගියොත් අපිට දැනන කාලයක් ගත වෙනවා මේව කරගෙන යන්න. එතකොට මොකක්ද අපි කළ යුත්තේ කියලා පොඩ්ඩක් පැහැදිලි කර දෙන්න පුළුවන් ඔබතුමාට? හොඳයි, සමා වෙන්න අපිට කතා කරගන්න වෙලාවක් තිබුණේ දේ ගැන. අපි හිතන්න මෙහෙම කරමු. අපි දැනට ඉන්නම් අපි පැහැදිලි කරලා දෙමු අහේතුක සිද්ධාහට කියන්නේ මොකක්ද කියලා. ඊට පස්සේ ඒකේ ප්‍රශ්නයක් තිබුණොත් අපි කතා කරමු. මම කෙටියෙන් පැහැදිලි කරලා බලන්න පාරිත් මහත්මයාගේ මයික්‍රෝ ඔන් වෙලා වගේ අහේතුක සිද්ධාහට ගැන අපි කතා කරමු. එහෙනම් අපි අකුසල සිද්දොලහ ගැන කතා කරා. දැන් අහේතුක සිද්ධාහට ගැන කතා කරමු. මේ අහේතුක සිත් කියලා කිව්වේ අර පාරිත් මහත්මයා කිව්වා වගේ එතන යෙදෙන්නේ නැහැ මේ ලෝභ දෝෂ මෝහ අලෝභ අද්වේෂ මෝහ කියන හේතු. අභිධර්ම හේතු කියලා කියන්නේ ඔය හයට පමණමයි, වෙන ඒවා හේතු හැටියට ගන්නේ නැහැ. ඒකෝර හේතු නම් ලෝභ දෝෂ මෝහ අලෝභ අද්වේෂ මෝහ කියන ඒ චෛතසික හය තමයි හේතු වෙන්නේ කියන්නේ. එතකොට මේ අහේතුක සිද්ධාත නැවත වරක් බෙදෙනවා කොටස් තුනකට. ඒ තමයි අකුසල විපාක අහේතුක සිත්, අහේතුක අකුසල විපාක සිත් කියලා හඳුන්වනවා කොටස. ඒතන තියෙනවා සිත් හතක්. ඊළඟට තියෙනවා අහේතුක කුසල විපාක සිත් අටක් තියෙනවා. ඊළඟට තියෙනවා අහේතුක ක්‍රියා සිත් තුනක් තියෙනවා. එතකොට අපි බැලුවොත් දැන් මේ විපාක කියන කොටස ගත්තහම පළවෙනියටම තියෙන අහේතුක අකුසල විපාක. ඒ කියන්නේ දැන් යම්කිසි අකුසලයක් කරොත් යම්කිසි අකුසල කර්මයක් කරොත් ඒකේ විපාක විඳින්න වෙනවා. එතකොට මේ අකුස කරන ලද අකුසල් වලට විඳින්න වෙන විපාක විඳින්නේ මේ සිත හැටියට තමයි ලැබෙන්නේ අපිට. ඒකෝ මේ සිතේ තමයි වේදනා සංඥා ආදී වශයෙන් දේවල් තියෙන්නේ. ඒක නිසා මේ විපාකය ලැබෙනකොට මේ සිත හැටියට තමයි ලැබෙන්නේ. හැම දෙයක්ම සිතක් හැටියට තමයි ලැබෙන්නේ. එතකොට ඒකෙදි මෙන්න මෙහෙම කොටස් තියෙනවා හතක්. සිත් හතක්. හේතුක අකුසල විපාක සිත් හතක්. ඒ තමයි උපේක්ෂා සහගත චක්කු විඥාන සිත කියලා කියනවා. මම මේ හරියටම මේක බලන්න මේ පොතත් පොඩ්ඩක් බලනවා. ඔව්. උපේක්ෂා සහගත චක්කු විඥාන සිත. ඊළඟට තියෙනවා උපේක්ෂා සහගත සෝත විඥාන සිත. ඊළඟට උපේක්ෂා සහගත ගාන විඥාන සිත. උපේක්ෂා සහගත ජීවහා විඥාන සිත. ඔන්න හතරක් දැන් කිව්වා. චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීව විඥාන ඒවා උපේක්ෂා සහගතයි. ඊළඟට තියෙනවා දුක්ඛ සහගත කාය විඥාන. ඊළඟට තියෙනවා උපේක්ෂා සහගත සම්පටිච්ඡන සිත, උපේක්ෂා සහගත සංකීර්ණ සිත කියලා. දැන් මෙතන මේ වචන කීපයක් අපි මතක් කරගන්න තියෙනවා. ඒ තමයි මේ චක්කු, සෝත, ගාන, ජීවහා කියන විඥාන හතර විතර ලැබෙන්නේ අපි අකමැති වස්තු, කියන්නේ කැමති නැති වස්තුවක් හැටියට නැත්නම් දුකක් ගෙන දෙන වස්තුවක් හැටියට තමයි අපිට මේක ලැබෙනකොට යම් දෙයක් ඇහැට අපි අකමැති රූපයක් ලැබෙනවා නම් අපි ඒකට කියනවා උපේක්ෂා සහගත චක්කු විඥාන අකුසල සිත කියලා. ඒ අකුසලයේ නිසායි අපි කැමති නැති දේවල් දකින්න හම්බෙන්නේ, පෙර කරන ලද අකුසලයක්. ඒ වගේම තමයි අකමැති දේවල් අහන්න ලැබෙන්නේ පෙර කරන ලද කර්මයක් නිසා. ඒකෝට තමයි මේ. හැබැයි මෙතන විඥානයේ උපේක්ෂාසහගතයි. උපේක්ෂාසහගත සෝත විඥාන. උපේක්ෂාසහගත ගාන විඥාන. උපේක්ෂාසහගත ජීවහා විඥාන. ඊළඟට මේ කාය විඥානයේ තේනකොට තමයි දුක්ඛ සහගත වෙන්නේ. මොකද අර කනට ඇහෙන දේ වගේ නෙමෙයි ඇඟට දැනෙනකොට ඒක රිදීමක් හැටියට දැනෙන හින්දා අපි හිතන දුක්ඛ සහගත කාය විඥානය කියලා හඳුන්වනවා. ඊළඟට උපේක්ෂා සහගත සම්පටිච්ඡන. සම්පටිච්ඡනය කියලා කියන්නේ අරමුණ බාර ගැනීම කියන එකයි සම්පටිච්ඡනය කියන්නේ. ඒකෙන් ඇහැට එනවනම් අරමුණ ඒ අරමුණ බාරගන්නේ විපාක සිතකින්. ඒක හිතලා කරන එකක් නෙමෙයි විපාකයක් ඇතිවී ඒ අරමුණ බාර ගැනෙනවා. ඒකට ඒකට අපි කියනවා සම්පටිච්ඡන සිත කියලා. ඊළඟට උපේක්ෂා සහගත සංතීරණ සිත. මේ සංතීරණය කියලා කියන්නේ ඒ අරමුණෙහි යම්කිසි ਵਿਚාරයක් වෙනවා කියන්නේ. ඒ කියන්නේ එයා ඒක ගැන සොයා බැලීමක් වෙනවා. ඒක හිතලා කරන එකක් නෙමෙයි. ඒකත් විපාකයක් ඇටියෙයි. ඒකට කලින් කරන ලද අකුසල කර්ම හේතු කොටගෙන තමයි මේ හතම ඇති වෙන්නේ. ඊළඟට ඔයත් කිප්පුවෙම් යන කුසල විපාක පිට අටක් ගැන සඳහන් කරනවා. පෙර කරන ලද කර්ම වලින් කරන ලද කුසල කර්මයන්ගේ විපාක අහේතුකෝ ලැබෙනවා. ඒ කියන්නේ මේ සිත්වල ලෝභ දෝෂ මෝහ අලෝභ දෝෂ මෝහ අමෝහ කියන චෛත්‍යකයේ දෙන්නේ නැති හින්දායි අපි කියන්නේ මේ අහේතුක කියලා. එතකොට එතනදිත් ලැබෙන්නේ උපේක්ෂාසහගත චක්කු විඥානේ, උපේක්ෂාසහගත සෝත විඥානේ, උපේක්ෂාසහගත ගාහන විඥානේ, උපේක්ෂාසහගත ජීවහා විඥානේ, සුඛසහගත කාය විඥානේ, උපේක්ෂාසහගත සම්පටිච්ඡනේ, සෝමනස්සහගත සම්තිරණය, උපේක්ෂාසහගත සම්තිරණය. දැන් මෙතනදී එකක් වැඩි වෙලා තියෙනවා. අර කලින් කිව්ව හතට වඩා එකක් වැඩි වුණා. මේ සෝමනස්ස සහගත සම්තිරණ කියලා පිටක් ලැබුණා. ඒ වගේම අර දුක්ඛ සහගත කාය විඥානයේ වෙනුවට අර අකුසල පැත්තේ විපාකේ මේ කුසල පැත්තේ විපාකට එනකොට සුඛ සහගත කාය විඥානය ඇවිල්ලා තියෙනවා. එතකොට මේක වෙන්නේ පෙර කරන ලද කුසල කර්මයන්ට අනුරූපව තමයි මේ සිත්තික යදෙන්නේ. අපි ඒ වගේ අර ලෝභ දෝෂ මෝහ අලෝභ දෝෂ අමෝහ කියන ටික නැහැ. ඉතින් මෙතෙන්දි චක්කු විඥානය කියන උපේක්ෂා සහගතයි. නමුත් ඒක කුසල වෙන්නේ ඒ අරමුණ කැමති අරමුණක් හොඳ අරමුණක් හැටියට තමයි එන්නේ. එතනයි මේක ගැන ලෝභ දේශ කරන එක ඊට පස්සේ වෙන දෙයක්. ඒකයි අපි මේ මෙතන උපේක්ෂා සහගතව මේ චක්කු සෝත ගාන ජීවහා කියන ටික යෙදලා තියෙන්නේ. ඇහැට ලැබෙන දේ ඇහැට ඇහෙන් යම් කිසි වර්ණයක් දැනගන්නවා නම් ඒ වර්ණය දැනගන්නේ උපේක්ෂා සාගතේ. ඊට පස්සේ අපි ඒ වර්ණයට කැමැති අකමැති භාවය අනුව මේ වෙන කර්ම සිදු කරගන්නවා නම් ඒක පස්සේ සිදුවන දෙයක්. මේ කතා කරන්නේ විපාක අවස්ථාව. එතකොට නැවත වරක් කිව්වොත් අහේතුක අකුසල විපාක හතක් තියෙනවා. අහේතුක කුසල විපාක අටක් තියෙනවා. ඊළඟට එතකොට එතන 15යි. තව තුනක් තියෙනවා. අහේතුක ක්‍රියාසිත කියලා. ඒ තමයි උපේක්ෂාසහගත පංචද්වාරා වර්ජනය, උපේක්ෂාසහගත මනෝද්වාරා වර්ජන සිත, ඊට සෝමනස්සසහගත හසිතුත්පාද සිත කියන එක. එතකොට මේ පංචද්වාරා ආවර්ජන සිත කියලා කියන්නේ දැන් බලන්න අපේට සමහර වෙලාවට කෙනෙක් කියන දෙයක් ඇහෙන්නේ නැහැ. ඇහෙන්නේ නැතු වෙනවා. ඇයි ඇහුන්නේ නැද්ද කියලා අහන්නේ. එයා කියනවා ඇහෙන්නේ නැහැ. සමහර වෙලාවට මේ අපි මොකක් හරි දිහා දැන් රූප වාහිනිය දිහා බලා ඉන්නවා. ඒක ළඟින් කවුරු හරි ගියත් අපිට පේන්නේ නැහැ. ඒක නිසා මේ උපේක්ෂාසගත පංචද්වාරා වචනය කියලා කියන්නේ ඇත්තටම මානසිකාරය කියන එකේ තේරුමක් තමයි මේ උපේක්ෂාසගත පංචද්වාරා වර්ජනය කියන්නේ. ඉතින් ඒකෙන් තමයි ඒ අපි දකින අහන දැනෙන දැනගන්න දේ මනස පැත්තට හරවන්නේ. හරවල සිත් පරම්පරාව ඉදිරියේ පහළ වෙන්න කටයුතු කරන්නේ මේ පංචද්වාර ආවර්ජන වලින්. ඒකෝර තමයි ඊට පසුව පහළ වෙන සිත් පහළ වෙන්නේ. ඒ කියන්නේ චක්කු විඥාන, සෝත විඥාන වගේ දේවල් අර කලින් කිව්ව උපේක්ෂාසහගත චක්කු විඥාන, සෝත විඥාන ඒ ටික පහළ වෙන්නේ මේ පංචද්වාර ආවර්ජනයෙන් පස්සේ. ඒ කියන්නේ මානසිකාරයේ යෙදුනොත් තමයි දැන් අපිට බලන්න සමහරවිට වාහනයක් කෙලවගෙන යනකොට පාරේ තියෙන සයින් එකක් පේන්නේ නැතුව අපි දැකලා නැහැ. නොතිබිලා නෙමෙයි, තිබිලා තියෙනවා. අපි දැකලා නැහැ. හේතුව තමයි අපේ මානසිකාරයයකට යෙදුන්නේ නැහැ. ඒ කියන්නේ පංචද්වාර ආවර්ජන සිතේ එතනදී ඇති වෙලා නැහැ. එහෙම ඇති වෙලා නැති අවස්ථාවකදී ඉතින් එහාට දැනගැනීමක් සිද්ධ වෙන්න චක්කු විඥාන වගේ දේවල් ඇති වෙන්නේ නැහැ. ඉතින් ඒකයි මේ පංචද්වාර ආවර්ජනේ ඒක ක්‍රියාවක්, හුදු ක්‍රියාවක්. ඒක විපාකයකුත් නෙවෙයි, කර්ම සකස් කරන දෙයක්කුත් නෙවෙයි. එතන සිතෙහි වෙන ක්‍රියාවක් හැටියට තමයි දක්වලා තියෙන්නේ. ඊළඟට මේ උපේක්ෂාසගත මනෝද්වාරාවජිනේ කියලා කියන්නේ මන ඔක හුඟක් වෙලාවට චිත්ත වීති කියන හතා ගන්නවට තමයි ඔක ටිකක් අපිට ගැඹුරින් තේරුම් ගන්න පුළුවන්. මේ ඉදිරියට අපිට කර්ම සිද්ධ කරන්න, එහෙමත් නැත්නම් රහතන් වහන්සේගෙන් ඉදිරියේ ක්‍රියා සිත් ඇති කරවන්න ජවන් සිත් ඇති. අපි කියවට කියන ජවන් සිත් කියලා බොහොම ඒකේ තියෙන ජවයක්. එහෙමත් නැත්නම් ඒකේ තියෙන බොහොම ඒ කියන්නේ හරිම ගැඹීර ගැටයක්, ගැඹුරක් ජවයක් කියන එක තමයි හරිම වචනේ ඇත්තටම. ඒ ජවන් සිත් ඇතිකරනට ප්‍රයෝගී වෙන්නේ මේ මනෝද්වාර ආවර්ජන සිත කියන එක. එතකොට මේ මනෝද්වාර ආවර්ජන සිතෙන් තමයි ඒක කරන්නේ. ඒකත් ක්‍රියාවක්. ඒ කියන්නේ ඉස්සරහ කියන ඉදිරියට පහළ වෙන සිත් වලට මේ අරමුණු හරවල ගන්න එක තමයි ඒකින් කරන්නේ. ඊළඟට තමයි සෝමනස්ස සාගරත හසිත උත්පාදක කියන්නේ. මේ හසිත උත්පාදක කියලා කියන්නේ ඇත්තටම රහතන් වහන්සේලා, ඒ වගේම අතේ බුදුව වහන්සේලා, ඒ වගේම බුදුරජාණන් වහන්සේලා hina වෙනකොට මේ දත් දෙන්නන් නැතුව මද සිනහවක් පානවා. අන්න ඒක තමයි හසිත උත්පාදක කියන්නේ. යන්තමී දත් දෙන්නලම තමයි කියන්නේ. හසිත උත්පාදක කියලා කියනවා ඒ සිනහව ඇති කරගන්න යදෙන සිත තමයි මේ සෝමනස සාගත හසිත උත්පාද සිත කියලා කියන්නේ. දැන් අපි මොකට හරි hina වෙන කවුරුහරි විහිළුවක් කරාම hina වෙනවනේ. ඒ hina වෙනකොට යදෙන්නේ ලෝභ සිත. මේ ලෝභයෙන් තමයි අපි hina වෙන්නේ. නමුත් දැන් රහතන් වහන්සේලා මේ වගේ අර කඩිරැලක් දැකලා hinaවක් පහළ වුණා කියලා ප්‍රයනාන කිව්වේ ඒ වගේ දැන් වලදී මේ හසිත උත්පාද සිත තමයි යදෙන්නේ. ඒක ක්‍රියාවක් කොහොමද ඒකේ කරපස් වෙන්නේ. ඉතින් ඔය ආකාරයෙන් තමයි ඔය 18 විස්තර කරන්න පුළුවන් ඥාරි මහත්තයා. අපි එහෙමනම් ඒකේ නොතේරෙන තැනක් තියෙනවා නම් සාකච්ඡා කරගෙන ඉදිරියට යමු. ඉතිරි කොට නේද? හොඳයි. ඒකවත් තමයි. එබොම් පින් ස්ථාන මාතේ ඒ ටික හොඳ පැහැදිලි තේරුම් කළ දුන්නට අත් වශයෙන්ම මම හිතන මේ සාකච්ඡා හැම කෙනාටම ටික තේරෙන්නේ නැති කියලා. අපිට අත් වශයෙන්ම මේ පාළි වචන නිසා තමයි මේක පොඩ්ඩක් අපිට අමාරු වගේ දැනෙන්නේ. එමුණට මේව ඇත්තෙම අපේ සාමාන්‍ය සිංහල භාෂාවෙන් කතා කරනවා නම් අපිට මේ තේරුම් ගන්න ලේසි. මේ පාලි වචන වලට අපි බය වෙ යුතු නැහැ. දැන් මේ උපේක්ඛා කියන්නේ මේ ඩිජිටල් කියනවා වගේ කියන්නේ සතුටකුත් නැහැ, දුකකුත් නැහැ කියන වගේ අදහසක් එන්නේ. සහගත කියන්නේ ඒක සමග කියන එක. එතකොට චක්කු විඤ්ඤාණය මේ හේ පහළ වෙන සිත කියන එක. එතකොට එහෙම අපි මේ එක වචන මේ පාලි වචන දැකලා මේකට බය වෙන්නේ නැතුව මේ සාමාන්‍යයෙන් අපේ සිතේ එදිනෙදා හැම මොහොතකම ඇති වෙන සිතිවිලි තමයි මේ එක එක විදිහට කැටගරයිස් කරලා නමක් දීලා තියෙන්නේ. එතකොට දැන් ජයන්ත මහත්මයා විස්තර කරලා දුන්නා විදිහට මේ විපාක සිත් මේ ඔක්කොම විපාක සිත්නේ. විපාක සිත් වුණාම ඒවයින් කර්ම සිදු වෙන්නේ නැහැ. එතකොට ඒ නිසා ඒවයි මේ ලෝභ මෝහ ලෝභ ද්වේෂ මෝහ අලෝභ ද්වේෂ මෝහ කියන පිටින මේ හේතු කියන ධනෙටයි තියෙන චෛතසික ධර්ම මේ සිදුවිත් එක පහළ වෙන්නේ නැහැ. ඒ නිසායි මේවට අහේතුක සිත් කියලා කිව්වේ. එතකොට කුසල අකුසලයක් කළොත් මේ කලින් ජයන්ත මාතේ උත්තර දුන්න විදිහට මේ අකුසල් සිත් අකුසල විපාක සිත් හත ඇති වෙනවා. කුසලයක් කරලා තියෙනවා නම් මේ හේතුක කුසල විපාක සිත් අට ඇති වෙනවා. ඉතින් ඒක තමයි ජයන්ත මාතේ විස්තර කරලා දුන්නේ. මේ දැන් උදාහරණයක් මේ ඇහි ඇති වෙන සිත මොකක් හරි මලක් දැක්කොත් සිතක් ඇති වෙනවා. ඒක ඉතින් ඒක කර්ම විපාකයක් නිසා තමයි අපිට මේ ඇහක් ලැබිලා තියෙන්නේ. එතකොට ඒ සිත ඇති වෙන විපාකයක් විදිහට හොඳ කුසල අකුසල විපාකයක් කියලා කියන අපේ නරක දෙයක් මුණ ගැහෙනවා. එතකොට ඒක අකුසලයක් නිසා තමයි මේ නරක සිතිවිල්ල පහළ වෙන්නේ. ඒ පහළ වෙන සිත ඒ සත්ව විඥානය මේ නැවත කර්මයක් සකස් කරන ජන්ම මාත්‍රයක කියලා දුන්න විදිහට පසුව ඇති වෙන ඒ සඳහා අපි යෝනිසෝ මානසිකාරයෙන් හිතේ නැත්නම් අපි ඒ සඳහා එක්ක අකුසල මේ ද්වේෂසිත පහළ කරන මේ නැවත අලුත් කර්ම ඇති කරනවා. ඉතින් ඒ විදිහටයි ජයන්ත මාත්‍යමක විස්තර කළ දුන්නේ. ඒ වගේම දැන් අර ඊළඟ ක්‍රියාසිත තුනක කතා කරනවා. එතනතර උපේක්ෂා සාගත පංච ద్వාර වර්ජනිකවම ඒකත් මේ පාලි වචන තුනක් එකතු වෙලා තියෙන මේ පංච කියලා කියන්නේ පහ, ద్వාර කියන්නේ දොර, ආවර්ජන කියන්නේ ඒකට යොමු වීම කියලා. එතකොට පංච ద్వාර කියන්නේ එතන පංච ద్వාරයේම අප කරනාශය දිව පරි කය කියන ద్వාර පහ ගැන තමයි එතන කතා කරන්නේ. එතකොට මේ පාලි වචන ටික අපි එතර ඒ මේ ගැන හිතන්නේ නැතුව මේ සිතුවිලි සාමාන්‍යයෙන් අපේ ජීවන සිතුවිලි තමයි කියන මේ මේ මේ සෝම අසුත්පාදේ කියන සිතුවිලි අර අනිත් ඒවා සාමාන්‍යයෙන් මේ අපි නදනවාට මේ සිතුවිලි තමයි ඇති වෙන්නේ කියලා හිතාගත්තාම මම හිතන අපි කාටවත් ඒක පැහැදිලි කියලා. ඉතින් ඉදිරියට යන්න කලින් මේ කතා කරපු අහේතුක සිත් 18 ගැන යම් ප්‍රශ්නයක් තියෙනවා මේ අවස්ථාවේ කතා කරන්න පුළුවන් තේරුවන් සම්ම. සාහන ඇයි මේකට මේ දැන් අපි දන්නවා මේ අපි කතා කරපු 7යි 8යි 13යි කියන්නේ 1 7 අකුසල්සිත නිසා හතගත් නිසා හතගත් විපාකසිත නෙමෙයි කතා කරන්නේ දැන් මෙතන මේ ඇයි කියන්නේ අර අර රෝභ ද්වේෂ මෝහ නිසා ඇතිවෙච්ච විපාක අපි දැන් කතා කරු විපාකසිත ලක්ෂණ කතා කරගෙන යනවා මම අහන්නේ මේ 10ට ඇයි මේ අහේතුව කියලා නම දෙන්නේ මොකද මෙතන as a result of අර 12 නිසානේ මේක ඇති උනේ. ඒකකට අ හේතු කියලා නමක් දෙන්නේ. ඔව්. එතන ඔබතුමාම එකට උත්තරේ මුලදීම කතා කළා මේ අ හේතු කියලා මෙතන සඳහන් කළේ. හේතු නැහැ. හේතු ලෝභ ත්‍රිජ මොහේ එකක්වත් නැහැ ඒක හරි. නමුත් obviously මම අහන්නේ ඇයි ඒකට කියන්නේ. ඔව් මේ result එකක් නෙමෙයි මේක මේ මෙය ලෝභ ද්වේෂ මෝහ තුන නිසා ඒ අදහසෙන් ගන්නවා නම් මේවා හේතුක නෙවෙයි. ඒ කියන්නේ එහෙම අදහසෙන් ගන්නවා හේතුවක් නිසා මේ හේතුවක් නිසා ඇති වෙන අදහසින් නෙවෙයි මේවට අහේතුක සිත් කියලා කිව්වේ. මේවට කිව්වේ මේ අනිවාර්යෙන් මේ අහේතුක චෛතසික කියන්නේ ලෝභ ද්වේෂ මෝහ අලෝභ අධේෂ අමෝහකින් චෛතසික ඒවා නැති නිසා තමයි මේවට අහේතුක කියලා කිව්වේ. ඇතුළ මේ ඒකක් නිසා මේ හට ගන්න අදහසින් නෙවෙයි. ඔතින් මේක නැති වෙන්නේ නැහැ. මේක රිසල්ට් එකක් නේ. ඇස රිසල්ට් ඔෆ් අර ලෝභ ද්වේෂ මොහ මේ 10 ඇති වුණා. ඉතින් obviously ඒක නිසා නම මම එළවන්න තර්ක කරනවා නෙමෙයි. මම නිකම්මට ඇයි මේ කියලා හිතනවා. ඇයි මේක අහේතු කොට කියන්නේ කියලා මම දන්නාගේ ඩිෆිනිෂන් එක. ඩිෆිනිෂන් එක එහෙම වුණාට ඇයි ඒක අහේ කියලා ඉතන අරගෙන රිසල්ට් එකක් නිසා හේතු මේ හේතු නිසා මේ ඵලය ඇති වුණා. ඒක මට හිතෙන්නේ නැහැ. නැහැ ඒක අද ප්‍රශ්න කරලා දෙන්නේ මම නිකන් මට මේ ප්‍රාභු හිතටව ප්‍රශ්නයක් ගැටලුවක් නෑ ඒක මම මේ විදිහට බාර ගන්නවා සමාවෙන්න දැන් තවත් කාටද තියෙනවද අදාහකට ප්‍රශ්නයක් හරි ඒ ඔය මේ හරි මහත්තයා මට මතකයි අපේ ස්වාමින්වහන්සේ කිව්වා දැන් අකුසලයක් ගැන හිතුවටින් ඒ අකුසලවල ශක්තිය ලෝභ ද්වේෂ මෝහ ආදීන් කරපු අකුසලවල ශක්තිය ඉතා බලවත් එතකොට ඒ දෙයක් ඉදිරිපත් වුනහම කිසිම වෙනත් උපකාරයකින් තොරව ඒක විපාක දෙන්න පුළුවන් විපාකයක් විදිහට ලැබෙනවා කියලා. අන්න එහෙම එකක් මේ අහේතුක සිත්තල ඇති වෙන අකුසල විපාකත් ඒ වගේමයි කුසලයක විපාකය හුඟක් බලවත් කිසිම කෙනෙකුගේ උදව්වක් ඕනේ නැහැ ඒක කෙලින්ම විපාකයක් විදිහට ලැබෙනවා කියලා. වම්පින් අතවශ්‍යම දැන් මේ හේතු කියලා මෙතන සඳහන් කළේ තියෙන අනිත් හැම සිතකම මේ මේ ලෝභ ද්වේෂ මෝහ අලෝභ අධේෂ අමෝහ කියන ගැටසිකයන් ඇති වෙනවාමයි මේ සිද්ධාහසේ ඇර. ඒතකොට මේ සිද්ධාහට වෙන් කරගත්තේ අතවශ්‍යම මේ හේතුවක් නිසා මේ මොකක් හරි හේතුවක රිසල්ට් එකක් කියන එක නෙවෙයි මේ මේ මේ ලෝභ ද්වේෂ අලෝභ මේ අහේතුක මේ මේ මේ හේතු කියන මේ මේ මේ අභිධර්මයේ ඉගෙන ගැනීමේදී අපි හේතු වශයෙන් මේක කරන්නේ මූලික කරුණු විදියට. ඒ කියන්නේ ලෝභ ද්වේෂ මෝහ අලෝභ ද්වේෂ අමෝහ කියන ඒව තමයි මෙතන හේතු වශයෙන් ගන්නෙ. ඒව නැතිකම නිසා තමයි මේ ටික විතරක් වෙනම ගත්තේ මේ මේ හය නැති නිසා. ජයන්තමන්ත එහෙම කරන්නේද ඔබතුමත් පොඩක් කියන්න මම හිතන්නේ මේ පාලිත මහත්මයා දන්නවා මේ මම හිතන්නේ කර්ණ මත කරන්න යන්නේ දැන් මේක කලින් කරපු ලද කර්මයක ප්‍රතිඵලයක් හැටියට තමයි ලැබෙන්නේ. නමුත් මේ ප්‍රතිඵලයේ හැටියට ලැබෙන සිතේ ලෝභ දෝස මෝහ අලෝභ දෝස මෝහකේ චෛතසික නේ ආරාරි මහත්ය කිව්වා වගේ. ඒක නිසා අපි මේවට අහේතුක සිත් කියලා කියනවා. ඒ හේතු ඒ සිත්වල ඒ චෛතසිකයන් කියන්නේ ලෝභ දෝස මෝහ අලෝභ දෝස මෝහකේ චෛතසිකයන් නොයදෙන නිසා මෙතන අහේතුක සිත් කියලා කියනවා මම හිතන්නේ ඒක පැහැදිලි ඇති මම හිතන්නේ තවත් ප්‍රශ්න තියෙනවා නම් ඒක තමයි හොඳයි පැහැදිලි තව කාටද ප්‍රශ්නයක් තියෙනවා නම් අහලා නැත්නම් අපි ඉදිරියට යමු තවස්සරණයි පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරගන්න කියන එකට දැන් ඔය ඉස්සෙල්ලා පාලිත මහත්මයා නේද ඇහුවේ ප්‍රශ්නෙට දැන් ഇതുමාම අපිට පැහැදිලි කරලා තියෙනවා මෙන්න දැන් අහේතුක කියන්නේ හේතු ලැබිලා නැහැ හේතු කියන්නේ අභිධර්ම ගන්නවා මේක මේවා ලෝභ දේශ මොහ අලෝභ අධේශ මොහ නැහැ කියලා. එතකොට ඒ කියන්නේ ප්‍රථම අවස්ථාව කියන්නේ මලක් වගේ දෙයක් අපිට මලක් කියන දකින අවස්ථාව. මේ අවස්ථාවේදී චක්කුම් පරිච්ඡේ රූපේච උප්පදි චක්කු විඥාන එතන ඇතිවන මේ විඥාන කියන එක ඔය කතා කරන්නේ මම හිතන විදිහට. එතකොට එතනින් යහට ඒකේ අපිට කර්මානුරූපව ලැබිච්ච මේ අසකනනාසි ජීවකයන්තුලින් ලැබෙන දකින්න ලෝකයේ දිහා බලනකොට ප්‍රථම අවස්ථාවෙදී පිටිලවට හිතනවා. නමුත් එතනින් එහාට ගියාම දැන් කර්ම හදන ජවන් සිත් මට්ටම යනවා කියන්නේ අර ප්‍රපංච කරන අවස්ථාවද ගියාම යම් විතක් හේතු සම්ප්‍රපං ඒ කියන්නේ ඒ විදිහට දිගට ගියාම එතෙන්ටි කර්ම හැදෙනවා. ඒතර නව කර්ම හැදීම නිසා එතකොට ඇති වෙනවා ආපහු මේ චක්‍රය කරකිනවා වගේ දෙයක් කියලා බාරගත් හිතුවත් කමක් නැද්ද මේ මම අහන්න කැමති කයින් හරි ඉවසරන මම හිතන්නේ මම ඒකට උත්තරයක් දෙන්නම්. ඔව් ඒ හිතන විදිය හරි. ඔව් ඒක තමයි. ඒ තමයි ඒ විදිය තමයි හිතන්න ඕනේ. ඒ වගේම තමයි අපි අර සංඛාරපච්ච විඥාන කියන තැන අපි කරන ලද කුසල සංස්කාර, අකුසල සංස්කාර, ආනෙන්ජ සංස්කාර වලට අපි සාමාන්‍ය විඥානය කියලා ප්‍රතිසන්ධ විඥානය ගැන කතා කරනවා. නමුත් ඇත්තටම ඒ කරන ලද කර්ම වලට තමයි මේ චක්කු විඥාන, සෝත විඥාන, ගහන විඥාන, ජීව විඥාන, කාය විඥාන කියන එකත් ඒ ප්‍රතිඵලයක්මයි. ඉතින් ඒක පටිච්චසමුප්පාදය අනුවත් මේ විඥාන ඇති වෙන්නේ පෙර කරන ලද කර්ම නිසා කියලා අපේ ස්වාමීන් වහන්සේ වෙනම දේශනාවකදී සඳහන් කරා කියලා මතකයක් තියෙනවා. ඒ වගේ තමයි. තෙරුවන් සරණයි ජයන්ත මහත්මයා, බොම් පින් හරි මහත්මයා ඇති ශ්‍රමට මට පොඩි පැහැදිලි කිරීමක් ලැබුණත් හොඳයි කියලා හිතනවා. මේ ආයතුක සිත් ප්‍රබුතුමල්ලා මේ කතා කරා විපාක සිත් සහ ක්‍රියා සිත්, ඒ කියන්නේ ක්‍රියා සිත් තුනක් තියෙනවා. මට පොඩක් ඒ විපාක සිත් සහ ක්‍රියා සිත් ඒ දෙකේ වෙනස මොකක්ද කියලා පොඩක් පැහැදිලි කරලා දුන්නොත් හොඳයි කියලා හිතනවා. තෙරුවන් සරණයි. හොඳයි. එහෙමයි, විපාක සිත් කියලා කියන්නේ ඇත්තටම පෙර කරන ලද කර්මයක් නිසා ලැබෙන ප්‍රතිඵලයක්. ඒක තමයි විපාක කියලා කියන්නේ. කර්ම විපාක කියන දෙක. කර්මයක් යම් කිසි කරන ලද කර්මයක ලැබෙන රිසල්ට් එක තමයි ප්‍රතිඵලය තමයි විපාක සිත් කියන්නේ. ක්‍රියාසිත කියලා කියනකොට ඒ ක්‍රියාසිතට සම්බන්ධයක් නෑ, අපි කලින් කරපු දෙයක් ගැන සම්බන්ධයි. ඒ වෙලාවෙම ක්‍රියාත්මක වීමක් වෙන්නේ. එතනකොට ඒ ක්‍රියාසිතක් කියන එක කුසලත් නෙවෙයි අකුසලත් නෙවෙයි. ඒක ක්‍රියා හුදු ක්‍රියාවක් විතරයි. ඒතර කර්ම සකස් වෙන්නේ නැහැ. කලින් කරන එකක විපාකයක්වත් නෙවෙයි. ඒ වෙලාවේ යම් කිසි කාර්යයක් කෘත්‍යයක් කරනවා මෙන්න මේ සිත්වලින්. ඒ තමයි දැන් උදාහරණයක් ගත්තාම පංචද්වාර ආවර්ජණය කරන්නේ ඒ අරමුණ ඒ ආයතනයේ පැත්තට හරවල දෙනවා. ඒකෝ දැන් රූපයක් තියෙනවා නම් ඒක ඇහැ පැත්තට හරවල දෙන්න යම් කිසි මානසිකාරයක් යෙද වෙන්න වෙනවා. ඒ මානසිකාරයේදීම තමයි මේ පංචද්වාර ආවර්ජණය කියලා කියන්නේ. ඒ ඇහැ පැත්තට ඒක හරවලා දෙනකොට ඔන්න දකින්න පටන් ගන්නවා. ඔබ චක්කු විඤ්ඤාණ පහළ වෙනවා. දකින්නවා කියන්නේ චක්කු විඤ්ඤාණය ඒ බාහිර වස්තු දෙක චක්කු විඤ්ඤාණයත් එකතු වුණාම ස්පර්ශය නිසානේ අපි දැකීමක් ඇති වෙන්නේ. ඒක කරන්නේ මේ පංචද්වාර ආවර්ජන සිත තමයි ඒ ක්‍රියාව කරන්නේ. ඒ පැත්තට හරවලා දෙන ගැතිය කරන්නේ, මානසිකාර කරන ගැතිය කරන්නේ මේ පංචද්වාර ආවර්ජන සිත ඒක ඒ වෙලාවේ කරන්නේ. හැබැයි ඒකෙන් කුසලයක්වත් අකුසලයක්වත් සිද්ධ වෙන්නේ නැහැ. පොදු ක්‍රියාවක් විතරයි. මනෝද්වාරාවදීනක් වෙනවා. මනස පැත්තට ඊට පසුව පහළ වෙන සිත් පහළ වීම සඳහා ඒක හරවලා දෙනවා මනසට. අරමු. ඒක තමයි මනෝද්වාරාවදීනේ කරන්නේ. අර හසිත උත්පාදයෙන් කරන්නේ ඇත්තටම එතන කරන්නේ රහතන් වහන්සේ හරි එහෙමත් නැත්නම් පසේ බුදුරෙෙක් හරි බුදුරජාණන් වහන්සේ හරි නිසා බුදුරෙෙක් හරි නිසා එතන සුදු ක්‍රියා මාත්‍රයක්ම විතරයි වෙන්නේ. එතන කොහොමත්ම කර්මයක් සකස් වෙන්නේ නැහැ. ඒ වගේම කලින් කරපු එක විපාකයකුත් නෙවෙයි. ඉතින් ඔය අනුව ගත්තාම අපිට විපාකයි ක්‍රියයි කියන දෙක ඉදිරියෙන් කරගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. මම හිතනවා තේරුණා කියලා තේරුම් ගන්න. දැන් මට පුංචි ප්‍රශ්නයක් අහන්න මම වැළඳෙන්න පුළුවන්. දැන් මේ අකුසල විපාක සිත් ආයතව හතක් තියෙනවනේ. ඔය හත මේ මනුෂ්‍යයන්ට තියෙන දෙයක්ද නැතු මේ කිරිසන් වගේ සත්තුන් දැති වෙන සිද්ද කියලා මට පොඩි ප්‍රශ්නයක් ආවා පන්සලේ දවස් ඩිස්කෂන් එකේදී. ඒ කියන්නේ දුක්ඛ සහගත කාය විඥානය. ඒ කියන්නේ දැන් හරක් ඉන්න සත්තු. වින්ටරේගේ සීතලේ ගැගෙන කියන්නේ ඒව අර ඇස රිසල්ට් ඔෆ් ලෝභ දේශ මොහ මේ අකුසල විපාක සිත් ඇති වෙන්නේ මේ මේක මේක මනුෂ්‍යයන්ට ඇති වෙන එකක්ද නැතුව වෙනත් සතර අපායන් සත්තුන්ට හරි ඒ වගේ ඒ ඉලිය කච්චි ඇති වෙන එකක්ද කියලා මොකද ඊට පස්සේ තියෙනවා කාම වචන කුසල සිත් එතකොට ඇති වෙන්නේ මේ අරිෂ්ඨාරම්ම නැති වෙනවා කියනවා ප්‍රේක්ෂාගත චක්කු විඥාන සුඛසහගත කාය විඥාන ඒවා අපේ මනුෂ්‍ය ලෝකයේ ඇති වෙන එකක්ද මේ අනිත් වගේම පොඩි මට උඹ අන්ත මතකයක් තමයි වැඩි වෙන බුලම් බොහෝ විට තර මේක ඇත්තටම තියෙන මේ අපිටද මේ මේ අකුසල විපාක සිත් අහේතු වහක් වෙන්නේ මනුෂ්‍යයන්ටද නැත්නම් මේ ඇත්තටම මේ සත්තු වායකත් කියනවා ත්‍රිසන් සත්තුන්ට වාගේ දෙයක් ඇති වෙන දෙයක්ද මෙතන මේ කියන්නේ පොඩ්ඩක් විස්තර කරන්න දෙන්න මම වැරදෙන්න පුළුවන් එහෙමයි දැන් මේ අපි කතා කරන්නේ කාමාවචර සිත් ගැන තාම අපි යන්නේ කාමාවචර සිත් ඒ ටිකේ තමයි මේ අහේතුක සිද්ධාහාර තියෙන්නේ එතකොට මේ කාම ලෝකයේ අරමුණු සම්බන්ධයෙන් තමයි එහෙමයි කියලා හිතනවා කාම ලෝකයේ අරමුණු සම්බන්ධයෙන් තමයි මේ අහේතුක සිත් ඇති වෙන්නේ. එතකොට දැන් මේක බහුල වශයෙන් පහළ වෙන්නේ කාම ලෝකේ. කාම ලෝකේ කිව්වේ කොහොමද? සතර අපායයි, මනස ලෝකයයි, දිව්‍ය ලෝක ටිකයි තමයි මූලික වශයෙන්ම කාම ලෝක කියලා අපි දැනගෙන ඉන්නේ. නමුත් දැන් හිතන්ද දැන් බ්‍රහ්ම මට්ටමේ ඉන්න කෙනෙක්. නැත්නම් බ්‍රහ්ම රාජයේ කැවිලා තව බ්‍රහ්ම රාජයකට කතා කරනවා නම් එහෙමත් නැත්නම් ඒ විදිහට අපි හිතමුකෝ දැන් බුදුරජාණන් වහන්සේ හම්බෙන්න ආවයි කියලා බුදුරජාණන් වහන්සේ හම්බෙන්න ඇවිල්ලා දැන් බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන දෙයක් ඒ බ්‍රහ්මරාජේ අහනවා නම් ඒ අහනකොට ඉදෙන්නේ මේ උපේක්ෂාසහගත සෝත විඥානෙ. ඒ විදිහට. ඒ කියන්නේ මේ වචනේ කියන එක ඇත්තටම කාම වස්තුවක් නේ. වචනේ කියන්නේ කාම වස්තුවක්. එතකොට එන්න ඒ කාම වස්තුන් අරඹයා ඒ කාම වස්තු අරමුණු වන අවස්ථාවලදී තමයි මේක පහළ වෙන්නේ. නරක දෙයක් අහන්න සිද්ධ වුණොත් ඒක අපි කියනවා අකුසල සහගත සෝත විඥාය කියලා. අකුසල පැත්තෙන් තමයි උපේක්ෂා සහගත සෝත විඥානේ පහළ වෙන්නේ කියලා. නරක දෙයක් අහන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ වගේ දෙයක් අහනවා නම් එතෙන්දී එන්නේ කුසල පැත්තෙන් උපේක්ෂා සහගත සෝත විඥානේ. හැබැයි ඒක අහලා එයා ඉමහත් සතුටකට පත් වෙනවා. එතකොට එයාට සෝමනස්ස සහගත සිතක් පහළ වෙනවා. ඒ විදිහට. ඉතින් අන්න ඒ විදිහට අපි දැනගන්න ඕනේ. ඒ වගේම දැන් ත්‍රිසන් සත්තු විඳිනකොට දුක් විඳිනකොටත් අපි දුක් විඳිනකොටත් ඒ කියන්නේ අපි හිතන්නකො දැන් වින්ටර් එකේ අපිට එළියට බහින්න උනා සද සීතලක. එතකොටත් අපිට දැනෙන්නේ දුකක්. කායර දැනෙන්නේ දුකක්. ඒකවල දුක්ඛ සාගත කාය විඥානයක් දැනෙනවා. ඒ වගේම හරකෙකුට කවුරු හරි ෆොටෝකින් ගහනවා වැඩක් කරගන්න ගිහිල්ලා. එතකොටත් එන්නේ දුක්ඛ සාගත කාය විඥානයක්. දැන් බල්ලෙක් හොඳ සනීපෙට ඉන්නවා කුෂන් පුටුවක වාඩි වෙලා බොහොම සැපෙන්. එතකොට එයාට ලැබෙන්නේ ප්‍රේක්ෂාසහගත නෙවෙයි ඒක සුඛසහගත කාය විඤ්ඤාණයක් ලැබෙනවා. කය කියන එකට කෙලින්ම දැනෙන හින්දා තමයි දුක සුඛ කියන දෙක ඒ විදිහට නම් කරලා තියෙන්නේ. අනිත් ඉන්ද්‍රියන් වලට උපේක්ෂා කියලා තමයි දන්වලා තියෙන්නේ. මොකද අපිට කියන්නේ හොඳ දෙයක් කියන්නේ අපි කැමති දෙයක් දැක්සා මේ කැමැත්ත කියන එක ඇති වෙන්නේ ඒ දේ දැකීම නිසා. දකින්නේ වර්ණයනේ. වර්ණය දැකලා අපි ඒක තමන්ගේ පුතා දුව අම්මා තාත්තා පෙම්වතා පෙම්වතිය ආදි වශයෙන් හඳුනාගත්තට පස්සේ තමයි අපේ අර ආදරය නැත්නම් ආලය මේ ඒ වගේ ලෝභ සිත් ඇති වෙන්නේ. ඒකට ඒව වෙන්නේ පස්සේ. ඒක නිසා මේ දකින අවස්ථාවේ වර්ණය දකින අවස්ථාවේ ශබ්දය ඇහෙන අවස්ථාවේ එතකොට අපි රසක් හටට ගත්තාම දැනෙන හටට දැනෙන්නේ ලුණු රස, ඇඹුල් රස, තිත්ත රස, පැණි රස වගේ ඒ රස දැනෙන්නේ. ඒකනුව අපි සිතුවිලි හදා ගන්නකොට තමයි ලෝභය ඇති වෙන්නේ පසුව. ඉතින් ඒ විදිහට ගත්තාම මේ මුල්ම අවස්ථාවේදී ඇස කන නාසය දිව කියන තිකේ ඇති වෙන්නේ උපේක්ෂාසහගතයි. කයතනම් ඇත්ත වශයෙන්ම එක්ක දුකක් එක්ක සැපක් ඇති වෙන්නේ. ඉතින් ඒ විදිහට තමයි හිතා ගන්න ඕනේ. ඒ වගේම ආරි මහත්යෙක් වගේ මේ සම්පටිච්ඡන සංසීරණ කියන තික අපි වචන හැටියට දැනගන්න ඕනේ. සම්පටිච්ඡන කියන්නේ පිළිගැනීම. ඒ අරමුණ පිළිගන්නවා. ඒ කියන්නේ චක්කු විඤ්ඤාණය ඇති වුණාට පස්සේ ඇසෙන්නම් ඒ අරමුණ පිළිගැනීමේ ගැටියක් තියෙනවා. ඒකත් විපාකයක් ඇති වෙනවා. ඊළඟට සම්තිරණ කියලා කියන්නේ ඒ අරමුණ ගැන විමසීමක් කරනවා. ඒ විමසීමක් කරන්නේ විපාකයක් ඇති. ඒක හිතලා කරන එකක් නෙවෙයි. විමසීමක් ඉබේම කරනවා ඒක. ඉබේම කියන්නේ ඒක කලින් කරන ලද කර්මයක විපාකයක් හැටියට ඒ වෙලාවේ ඒ දිනක් කරනවා. ඉතින් ඒ විදිහට තමයි අපි දැනගන්න ඕනේ. මම හිතන්නේ ඒක පැහැදිලි ඇති කියලා තේරුම් ගන්න. හොඳයි. තොම්පින් දැන් මාත්ලා හින්දා අපි දැන් මේ කාමාවචර සිත් අපි කිව්ව කලින්ම 54ක් තියෙනවා කියලා. ඉතින් අපි අකුසල් සිත් 12 ගැන ඉස්සෙල්ලා කතා කළා. දැන් අපි දැන් කතා කළ ඉවරේ ඊළඟට තිබ්බ අහේතුක සිත් 18. එතකොට 12යි 18යි 30යි. එතකොට තව 24ක් තියෙනවා. ඒවට අපි කියනවා කාමාවචර සෝබන සිත් 24 කියලා. ඒවා තුන් කොටසකට බෙදෙනවා. කාමාවචර කුසල් සිත් 8යි, කාමාවචර විපාක සිත් 5යි, කාමාවචර කුසල් සිත් 8යි, කාමාවචර විපාක සිත් 8යි, ඊළඟට සහේතුක කාමාවචර ක්‍රියා සිත් 8 කියලා. එතකොට එතන 24යි, 8 වෙනවා 24යි. මම කරන්නේ මේ යොමු වෙනනම් අපේ පද්මසිරි මාත්‍යට ඔබතුමාගේ කතාන් අපි අහන්න කැමතියි. මොකද ඒක කතාන් මානෝ ටිකක් විවිධත්වයක් නැති නිසා මම ඔබතුමාට මෙන්නම් මේ කාමාවචර දැන් මේ අපි කතා කළ කාමාවචර සෝබන සිත් 24 ගැන මේ සල් සිත් 8 විපස්සිත් 8යි ක්‍රියා සිත් 8යි ගැන සාරාංශයක් වශයෙන් අපිට දැනගන්න කරන්න දෙන්න පෙරවන් සම්මා. වෙන කවුරු හරි ඉදිරිපත් වෙන්න පුළුවන්ද මේ කුසල් මේ කාමචර කුසල් සිත්කට ගැන යම් පැහැදිලි කිරීමක් කර දෙීමට. දැන් මම ආරම්භයක් ලබා දෙන්න. මේ කාමචර කුසල් සිත් කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම කුසල් සිත් කියලා කියන්නේ අපි මේ ඒ විපාක වශයෙන් දැන් මේ කාර්යය දැන් අපිට මොනවාද දැන් යම් කිසි ක්‍රියාවක් කරලා අනාගතයේදී අපිට හොඳ විපාක ලැබලා දෙන සිතිවිලි වලට කියනවා මේ කුසල් සිත් කියලා. උදාහරණයක් වශයෙන් අපි දානෙ දෙන ඒවායේ යම් උදව්වක් කරන ඒවායේ ඒව බැලුවා අපි යම් කිසි වෙනට උපකාරයක් කරනකොට හරි දානයක් දෙනකොට අපි අනාගතයේදී ඒවට විපාක වශයෙන් අපිට ඉෂ්ට විපාක ලබා දෙනවා. ඉතින් ඒ වගේ සිතිවිලි වලට කියනවා කුසල් සිත් කියලා. කියන්නේ මේ කාමාවචරකේ කාමයේ කාම ලෝකයේ බෞද්ධ වශයෙන් නැති වෙන මේවට කාමාවචර කියලා කිව්වා. ඒකට ඒ වගේ කුසල් සිත් කියන 8ක්. එතකොට ඒ කුසල් සිත් 8 අර කලින් මේ කිව්වා වගේ දෙකොටස් කර වෙනවා. සෝමනස්ස සාගත ඥාන සම්පේක්ෂ සෝමනස්ස සාගත උපේක්ෂා සාගත කියලා මුලින් දෙකට බෙදෙනවා. ඊළඟට ඒ සෝමනස්ස සාගත සිටිවිලි උපේක්ෂා සාගත සිටිවිලි නැවත දෙකට බෙදෙනවා. ඥාන සම්පයුක්ත ඥාන විප්‍රයුක්ත කියලා. ඊළඟට ඒ සිටිවිලිත් නැවත අර කලින් සඳහන් කළ විදිහට අසංකාරක සසංස්කාරක කියලා නැවතත් කොටස් දෙකකට බෙදෙනවා. ඒක සෝමනස්ස රාගත කියන එක සෝමනස්ස කියන්නේ සතුට කියන සෝමනසින් කියන එක සතුට සිටින්. රාගත ඥාන සම්පයුක්ත කියලා කියන්නේ එතන ඥාන සම්පයුක්ත ඥාන විප්‍රයුක්ත කියන්නේ අපි කර්ම විපාක අදහන් නැතුව අදහන් නැත්තම් අදහගෙන කරනවා නම් ඒවට කියනවා ඥාන සම්පයුක්ත කියලා. මේ කියන්නේ දැන් ඊළඟට ඒ කර්ම විපාක අදාගෙන නැතු කියන්නේ ඥාන විප්‍රයුක්ත කියලා කියනවා. එතකොට අසංකාරික සසංස්කාරික කියන්නේ තමන් විසින්ම කරනවා නම් ඒක තමන් විසින්ම ඉතර කරනවා නම් සංස්කාරික තව කෙනෙක්ගේ බලපෑම ඇතුව කරනවා නම් ප්‍රසංස්කාරික සක්සල් සිත් කියලා කියන ඒවට. එතකොට ඒ සිතුවිලි කියන 8ක්. එතකොට මේවට මහා කුසල සිත් කියලා කියනවා. මේවට ඒ කියන්නේ මේවා රූපාවච අරූපාවච ලෝකත්‍යන මේ ඒවතරන් උතන ලෝකයේ හැමතැනම වෙන බොහෝ දෙනාට ඇති වෙන කුසල සිත් නිසා මේවට මහා කුසල සිත් කියලා කියනවා. එතකොට මේ සිත් අට ගැන මොනවද දැනගන්න තියෙනවා නම් දැන් අපි ගැන සාකච්ඡා කරමු තේරුම් ගන්න. ඔව් පොඩි දෙයක් මතක් කරගන්න හරි මහත්මයා. ඇත්තම අපි අසංකාරික සසංකාරික කියනකොට ඇත්තම නිරායාසයෙන් තව කෙනෙක්ගේ බලපෑමක් නැතුව ඒ වගේම තමන් නැවත නැවත උත්සාහ කර ගැනීමකින් තොරව කරන එක තමයි අසංකාරික කියන්නේ. සසංකාරික කියලා කියන්නේ විශේෂයෙන් දැන් යම් කෙනෙක්ගේ මෙහෙවීම උඩ, කියන්නේ යම් කෙනෙක් උනන්දුකේ දැන් මට පන්සල් යන නැත්නම් සිල් ගමු නැත්නම් භාවනා කරමු කියලා තව කෙනෙක් කැවිලා කියලා මාව උනන්දු කරවලා, මම ටිකක් අදිමදි කරනවා නමුත් මාව උනන්දු කරවලා නම් ඒ සිද්ධ වෙන්නේ. එතකොට ඒක සංස්කාරික වෙනවා. සමහර වෙලාවට තමන් විසින්ම තමන්ව ඉස්සෙල්ලා ටිකක් අදිමදි කරලා පස්සේ තමන් විසින්ම නෑ මම මේක කරන්න ඕනේ කියලා නැවත වරක් හිතලා යම් කිසි කුසලයක් කරනවා නම් එහෙම නැත්නම් අකුසලයක් කරනවා නම් තමන් විසින්ම මුලින් අදිමදි කරලා පසුව ඒ ගැන උත්සාහවත් වෙලා කරනවනේ ඒකත් සසංකාරික හැටියට තමයි සලකන්නේ කියන එක පොඩ්ඩක් මතක කරනවා. ඒ කියන්නේ සසංකාරික කියන එකේ ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි අනිත් කෙනෙක් වෙන කෙනෙක්ගේ උනන්දු කරවීම මතත් ඒ වගේම තමන්ගේ නැවත නැවතත් උනන්දු කරවීම මතත් කරනවා නම් ඒක සංස්කාරික සසංකාර තමයි සසංකාරික කියලා අදහන් වෙනවා තිරුවන් සරණයි. ඔය වගේම තාක්ෂණිකට එකතු කරන්න ඕන ජන්මාත්ම දැන් අපි අර කලින් සඳහන් කර විදිහටම දැන් මේ සිතිවිලි වලත් චෛතසික යෙදෙන ක්‍රම වෙනස් දැන් අර ශ්‍රීමති මාත්‍මිය මුලදී පැහැදිලි කර දුන්න විදිහට මේ හැම සිතිවිල්ලකම අර සර්වපිෂ්ඨ සාධාරණ චෛතසික 7 යෙදෙනවා ඊළඟට අර ප්‍රතිවිරණ චෛතසික වලනොත් ඒ සිතිවිලි වල 90 අඩු වැඩි ඇති යෙදෙනවා. එතකොට මේවායේ මේ සිතිවිල තියෙන විශේෂය තමයි මේ අර අකුසල් සිත් තුළ ඇති වෙන ලෝභ දෝෂ මොහ වැනි අකුසල් චෛතසික මේවා යෙදෙන්නේ නැහැ. මේවා යෙදෙන්නේ සෝබන සාධාරණ චෛතසික කියලා කියනවා. ඒ කුසල් චෛතසික තමයි සද්දා සති හිරියෝ තප්ප වගේ ඒවා මේ පොත බලනකොට තේරුම් ගන්න පුළුවන්. අලෝභ දෝෂ අමෝහ කියන ඒ චෛතසික පමණයි මේ කුසල් සිත් කාමච්ඡද කුසල් සිත් අතේ යෙදෙන්නේ. එතකොට ඒ තව මොන හරි ප්‍රශ්න තියෙනවා නම් මේ සෙක්ටර් එකට ගෙන දැන් පැහැදිලි කරගන්න පුළුවන්. අතරමඟ පොඩි පොයින්ට් එකක් මම දැන් මට පොඩ්ඩක් මට විශ්වාස දන්නේ නැහැ. මේ කාමවචර කුසාසිත අතරින් විපාක දෙන්න පුළුවන් අහේතුක කුසල් විපාක දෙන්න පුළුවන් විශ්ල කතා කරපු ටික. ඒ වගේම මේ කාමවචර කුසාසිත අතරින් දෙන්න පුළුවන් සහේතුක විපාක සිත අතර හේතුක ප්‍රතිසන්දිය ද්විහේතුක ප්‍රතිසන්දිය දෙන. මෙතන මේ දෙක ගැන පොඩ්ඩක් විස්තර කරන්නයි නේද? මොකද මේ කියන අතින් නිසා හේතුව නිසා කාමවචර කුසාසිත අත නිසා අර ඒක විපාකයක් වශයෙන් අපි ඉස්සෙල්ලා කතා කරපු අර උපේක්ෂා සහගත චක් විඥානය සුඛ සහගත කාය විඥානය ආදී වශයෙන් අහේතුකව විපාක දෙන්න පුළුවන්. ඒක සමහර හතර පහය දුරදී හරි ඒ වගේම මේ කාමවාචර ප්‍රසිද්ධ වලින් විපාක වශයෙන් සහේතුක වුණොත් ඒක ත්‍රි හේතුක සහ ද්විහේතුක ප්‍රතිසන්දියක් වෙන්න පුළුවන් කියන එක ටිකක් ඒ දෙක තමයි දැන් මෙතන ප්‍රධාන වශයෙන් බෙදෙනවා නේද මේ මාත්මේ ජාත මාත්‍යයි මේ මාත්මේ හරි මාත්‍යයි. ඔබතුමාගේ තීරණ ගැනීම බොහොම හරි බොහොම හොඳයි. ඒ කියන්නේ ඔබතුමා මතක් කිච්ච කියන ඔව් ඇත්තටම දැන් මේ අකුසල දැන් අපි මොන අකුසලයක් කිව්වොත් ඒ කියන්නේ අපි දන්නවනේ ප්‍රාණඝාතය අදත්තා දාණය ඊට පස්සේ අපි දස අකුසලෙම කරත් ඒ අකුසලයේට විපාක හැටියට යම් දෙයක් ලැබෙනවා නම් ඒ දේ ලැබෙන්නේ අර අපි කලින් කතා කරපු අහේතුක සිත් හත යටතේ තමයි. ඒ කියන්නේ වෙන එකක් තියා දැන් තිරිසන් ලෝකේ නැත්නම් සතර අපායි ප්‍රතිසන්දිය පවා ඇති වෙනකොට ඒ ප්‍රතිසන්දි සිත වෙන්නේ අර අපි කියවනේ අහේතුක සිද්ගුලේ තියනවායි කියලා සම්තිරණ සිතක් අහේතුක අකුසල විපාක සම්තිරණ සිතක් අන්නේ අකුසල විපාක සම්තිරණ සිතෙන් තමයි ප්‍රතිසන්දි ගන්න. ඉතින් ඒව එතකොට අපිට තේරෙනවා දැන් මොනම අකුසලයක් කරත් ඔය හත තමයි විපාක හැටියට ලැබෙන්නේ කියලා. නමුත් දැන් කුසලයේ කරනකොට දැන් අපි දැන් අරි මාත්‍යයසල සඳහන් කරා කුසල කාමාවචර කුසල් සිත්තට එහෙම නැත්නම් අපි කියනවා මහා කුසල් සිත්තට කියලා. ඒ සිත් අටට අනුරූප වෙන විපාක ගත්තාම ඒක විපාක කොටස් දෙකකට බෙදෙනවා. ඒ තමයි එකක් තමයි අර කලින් කතා කරපු අකුසල සමායන කුසල විපාක අහේතුක සිත්. අහේතුක කුසල විපාක සිත් අට ලැබෙන්න පුළුවන්. ඊට අමතරව වෙනම ලැබෙන්න පුළුවන් සහේතුක කුසල විපාක. ඒ කියන්නේ විපාක සිත්වලත් තියෙනවා අර කිව්ව සෝබන චෛතසික. අලෝභ අදෝස අමෝහ කියන චෛතසික. අමෝහ කියලා ඇත්තම කියන්නේ ප්‍රඥා චෛතසිකය තමයි අමෝහ චෛතසිකය කියලා අපි සාමාන්‍ය කියන්නේ. ඒ විදිහට අපි අමෝහ චෛතසිකය කියලා කියන්නේ අපි ඒකට කියන්නේ ප්‍රඥා චෛතසිකය කියලා. එතකොට අපි අහලා තියෙනනේ ත්‍රි හේතුක ප්‍රතිසන්දි ද්වි හේතුක ප්‍රතිසන්දි කියලා. එතකොට ඒ ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් කියන්නේ එතකොට ප්‍රතිසන්දි සිතක් කියලා කියන්නේ විපාක සිතක්. ඒ විපාකේ අන්න එතකොට කුසල විපාකයක් ලැබෙනවා. ඒ සිතේ අලෝභ අදෝස ප්‍රඥා කියන චෛතසික තුනම යෙදিলা කෙනෙක්ගේ ප්‍රතිසන්දිය ලැබෙනකොට අපි කියන එක ත්‍රිහේතුක ප්‍රතිසන්දියක් කියලා. ඉතින් යාට ධර්මය අවබෝධ කරගැනීමේ හැකියාව තියෙනවා. කියන්නේ පොටෙන්ෂල් එක තියෙනවා. ඉතින් ඒ විදිහට තමයි දැන් විශේෂයෙන්ම දැන් ප්‍රතිසන්දියේදී මේ කියන විපාක සිත් යෙදিলা ප්‍රතිසන්දිය ඇති වෙන්න පුළුවන්. අපි උදාහරණයක් හිතර ගත්තොත් යම් කිසි විදිහකට කෙනෙකුට විපාක සිතක් හම්බ වුණොත් ප්‍රතිසන්දියේදී ඥාන විප්‍රයුක්ත, එතකොට එතන එළිවෙලා තියෙනවා අලෝභ අදෝස කියන දෙක තියෙනවා. නමුත් අර ප්‍රඥා කියන චෛත්‍යකේ එදිලා නැතුව ප්‍රතිසන්දිය තියෙනවා නම් ඒගොල්ලන්ට කියනවා ධර්මය අවබෝධ කරගන්න ධර්මක් අමාරුයි කියලා. ඉතින් අන්න ඒ විදිහට එතකොට මේ ප්‍රතිසන්දියටත් බලපානවා සහේතුක විපාකසිත. ඒ වගේම දැන් කෙනෙක් යම් කිසි කුසලයක් කරනවා. කුසලයක් කරනවා එයාට ඉතාම සන්තෝෂයක් දැනෙනවා. දැන් මනසට සතුටක් දැනෙන විදිහේ තත්ත්වයක් තියෙනවා නම් එතකොට ඒවත් අපිට හරි අමාරුයි සාමාන්‍ය ජීවිතයේදී ඔක බෙදා ගන්න කොයි වෙලාවෙද මේ සහේතුක කුසල විපාක සිත් ඇති වෙන්නේ කියලා. නමුත් අපිට හුඟක් බලන්න පුළුවන් අපි දැන් විශේෂයෙන්ම අපි දැන් බණ භාවනා කරනකොට එහෙමත් නැත්නම් කුසල ධර්මයන් කරනකොට අපිට සතුටක් වෙනවා. ස්වාමින් වහන්සේලා දැක්කාම දකින්නකොට ඇති වෙන්නේ උපේක්ෂාසහගත චක්කු විඤ්ඤාණ. නමුත් ඊට පස්සෙ අපිට එනවා සතුටක් වෙනවා. ස්වාමින් වහන්සේ කෙනෙක් එක්ක කතා කරනකොට, ස්වාමින් වහන්සේ කෙනෙක් එක්ක බණ භාවනා කරනකොට, ඒ වගේ කුසල් පැත්තදී අපිට හරි සතුටක් ප්‍රීතියක් ඇති වෙනවා. ඒ ඔක්කොම වෙන්නේ මේ සහේතුක සිත් තමයි එතෙන්දී ඇති වෙන්නේ. ඉතින් ඔක හරියට මැනගන්න අමාරු නැට අපිට එදිනෙදා කොයි වෙලාවක හරි අපි කුසලයක් කළා සතුට වෙන වෙලාවක් බැලුවාම එතකොට ඒ සහේතුක විපාකත් ඒ කුසල කරනකොට මල් පහන් පූජා කරනකොට මලක් දකිනකොට බණක් අහනකොට ඒ ඇහෙන සද්ද ගැන කල්පනා කරනකොට ඒ අහේතුක පහළ වෙන චක්කු විඥාන සෝත විඥාන ආදියත් ඇති වෙනවා. ඊට අමතරව වල සතුටක් දැනෙනකොට මල් පහන් පූජා කරලා සතුටක් දැනෙනවා. අපි ශ්‍රද්ධාව වගේ දේවල් ඇති වෙන අවස්ථාවලදී එතකොට ලැබෙන්නේ අර හොඳ අපේ සුපහන් සිතක් ඇති වෙනකොට, පහන් වෙච්ච සිතක් ඇති වෙනකොට ඒ සහේතුක විපාකින්ද තමයි අපිට ඒ සතුට ඇති වෙන්නේ. ඉතින් ඒ විදිහට තමයි ওই දෙක පොඩ්ඩක් තේරුම් ගන්න මහන්සි ගන්න ඕනේ. තේරුවන් සරමයි. දැන් අපි දැන් අර මේ මාත්ම කිව් විදිහට දැන් ඒ අහේතුක විපාක සිත් වලට අමතරව මේ කාමවචර කුසල විපාක වශයෙන් මේ අතකුත් ඇති වෙනවා. ඒ සේව බෙදෙන්නේත් අර මේ කුසල් සිත් අට බෙදෙන විදිහ තමයි. සෝමනස්ස මුලදී සෝමනස්ස සාගත, ඊළඟට උපේක්ෂා සාගත දෙකට බෙදෙනවා. ඒවා නැවතත් ඥාන සම්පයුත්ත ඥාන විප්‍රවිත්ත වශයෙන් බෙදෙනවා. අසංස්කාරික සසංස්කාරික වශයෙන් නැවත බෙදිලා ඒවා නැවත කාමාවචර විපාක සහේතුක කාමාවචර විපාක සිත් අටක් වශයෙන් විපාක සිත් අටක් ඇති වෙනවා. ඒ වගේම මම මුලින් සඳහන් කළේ සහේතුක කාමචර ක්‍රියා සිත් අටකුත් ඇති වෙනවා. අර විදිහටම ඒවත් සෝමනස්ස උපේක්ෂා සහගත ඥාන සම්පයුත්ත ඥාන විප්‍රවිත්ත අසංකාරික සසංස්කාරික වශයෙන් මේවා ඇත්තෙන්නේ අත් වශයෙන් මේ ක්‍රියා සිත් නිසා මේවා මේ රහතන් වහන්සේලාගේ සම්දානේ පමණක් ඇති වෙන බව සඳහන් කරනවා. මම හිතන ඒ ටික තේරුම් ගන්න ලේසි. මොකද මේවා බෙදලා තියෙන්නේ අර කලින් සඳහන් කළ විදිය තමයි. ඒ විදියට මේ කාමාවචර මේ කුසල් සිත් 24ක් තියෙනවා. කුසල් සිත් විපාක සිත් ක්‍රියා සිත් කියලා සෝබන චෛතසික සෝබන තියෙනවා. කාමජන සෝබන සිත් 24ක්. මම හිතනවා මේ ටික අනිත් පැයට තේරුම් ගන්න ඇති කියලා. ඒකට මේ 24 තව මොනවද දැනගන්න තියෙනවා අපිට දැන් සාකච්ඡා කරන්න පුළුවන් කියන එක තමයි. සාහිදායි මාත ඇයි මේ අහේතුකදි ඇයි මෙතන පෙන්වන්නේ නැත්තේ අහේතුක දුහේ අහේතුක පැත්තෙන් හේතුකයි දුහේ ටිකයි පෙන්වන්නේ නැත්තේ කියලා. ඒ අපිට ලෝභ මෝහ ඇතිවෙන්න පුළුවන්, ද්වේෂ මෝහ ඇතිවෙන්න පුළුවන්. අහේතුක පැත්තට. ඇයි ඒව මේ පෙන්වන්නේ නැත්තේ අපිට මේ චත් මන්සර මේ ධර්මේ? දැන් අපිට පෙන්වන්නෙම දැන් මේ අපි දැන් ඩිස්කස් කරුවේ අහේතුකව හේතු සැකෙන සහේතුක විපා කුසල් පැත්තනේ පෙන්වන්නේ දැන් මේ අපි හේතු විස හේතු කියලා. අකුසල් පැත්තෙන් දැන් මේක තියෙනවනේ, අහේතුක පැත්තෙන් තියෙනවනේ. මොකද්ද? ලෝහ ලෝභ මෝහ වෙන්න පුළුවන්, ද්වේෂ මෝහ වෙන්න පුළුවන්. එක තුනම තියෙන පුළුවන්. ඉතුරු තුනෝ තියෙන පුළුවන්. තුනම නෑ, සෝරි, තමයි තුන තියෙන බෑනේ. ද්වේෂ මෝහයි ලෝභ මෝහ ඒක පෙන්වන්නේ නැත්නම් මොකද ඒ අකුසල පැත්තට ඒ අර මේ චිත්ත විස්තර කරනකොට මම ප්‍රශ්න හරිද කියලා. දැන් මම හිතන්නේ ඒක ශ්‍රීමති මහත්තයා අර මුලදී මම හිතන්නේ ඒ ගැන පැහැදිලි කරලා දුන්නා. මොකද මේ දැන් ලෝභ මෝල සිත්වල ඇත්තටම අපි මේ පැහැදිලි කර දුන්නා ඒ ලෝභ මොහ දෙක මැටි වෙනවා ද්වේෂ සිවිල රත් දෙක මැටි වෙනවා ඒකම මොහ මොහ මොල සිත්‍රේ මොහ විතරයි කියන එකත් පැහැදිලි කර දුන්නා මම හිතන්නේ ජාන්තමාත් කරන පුළුවන් තව නැවත මොනවාරි එකට එකතු කරන්න මේ ජාන්තමාත් පාලිත මහත්මයාට ප්‍රශ්නයක් මම හිතන්නේ පාලිත මහත්මයා අහන්නේ දැන් අපි කිව්වා සහේතුක මේ අකුසල විපාක තියෙනවා කියලා පාලිත මහත්මයා ඇහැවත්තේ සහේතුක සමාය සහේතුක කුසල විපාක තියෙනවා ඔව් ඊට කොට මේ සහේතුක අකුසල විපාක නැති කියලා දහන්න අහේතුකනේ අකුසල විපාක සහේතුක වෙනවා නම් වෙන්නේ කුසල පැත්තට යන්නේ සහේතුක කියන්නේ හේතු සහිත කියන්නේ ලෝභ දේශ අලෝභ දේශ අමෝහ හරි එහෙමක අනිත් පැත්තට යන්නේ අහේතුක ඒ කියන්නේ අහේතුක විපාකෙට එහෙ පැත්තට යන්න පැත්ත නැද්ද අහේතුක විපාක සිත් දෙපැත්තටම දෙනවා අහේතුක අකුසල විපාක සිත් හතක් තියෙනවා අහේතුක කුසල විපාක සිත් අටක් නමුත් දැන් සහේතුක පැත්තට එනකොට කුසල විපාක වලට විතරයි සහේතුක කියලා දක්වන්නේ ඒකට විශේෂම හේතුව තමයි මේ ප්‍රතිසන්දිය පැත්ත ගැන කතා කරනකොට මේ යම් කිසි කෙනෙකුට අර ඉස්සලා සිත කතා කරාවේ ප්‍රතිසන්දිය ගන්නකොට තමයි මේ සහේතුක කුසල විපාක බලපාන දැන් සමහර ඉන්නවා දැන් සුගතිය වුණත් ඉපදෙනවා අහේතුක ඉපදෙනවා කියන්නේ ඉතාමත්ම දුෂ්කර ජීවිතයක් ගත කරන්නේ ඒගොල්ලන් සමහරට මන්දබුද්ධික වෙන්න පුළුවන් කියන්නේ යම් කිසි විශාල ආබාධ සහිත වෙන්න පුළුවන් ඉතින් ඒ වගේ වෙන්නේ අහේතුකව ඉපදෙනකොට ඒ තමයි අහි අපි කලින් කතා කරපු විපාක සිත්තර අහේතුක විපාක සිත්තර අපි කතා කරානේ මේ උපේක්ෂාසගත සම්තිරණ සිතක් තියෙනවා කියලා අහේතුක කුසල පැත්ත. ඒතොර ඒ අහේතුක කුසල පැත්තේ සම්තිරණයෙන් සුගතියක ඉපදෙනවා. ඒක ඇත්තනම් කුසල විපාකයක් නේ. කුසල විපාකයේ තමයි සුගතිය ඉපදෙන්නේ. සුගතිය කියලා කියන්නේ මනුස්ස ලෝකයයි දිව්‍ය ලෝකයයි. දිව්‍ය ලෝකුණත් මේ බොහොම පහත් පහළ මට්ටමේ තියෙන දිව්‍ය ලෝකවල තමයි මේ විදිහට අහේතුකව ඉපදෙන්නේ. එහෙමනම් බොහෝ දුක් විඳගෙන තමයි ජීවත් වෙන්න වෙන්නේ. එතකොට දැන් මෙතන ඊළඟ ඔය සහේතුක කොටස ගත්තාම උගතී ඉපදෙනකොට ඔය සහේතුක කොටසින් ඉපදුනොත් එයා ඒ සංධිකයක් වෙනවා එහෙම නැත්නම් ද්වි හේතුක ප්‍රතිසංධිකයක් වෙනවා. ඒක ත්‍රි හේතුක ප්‍රතිසංධිකයා කියලා කියන්නේ ඇත්තම ලෝභ අලෝභ අදෝස සමෝහ කියන චෛතසික ගුණම තියෙන සිතකින් ප්‍රතිසංධිසිතකින් ඇති වෙන එකිනෙකට අලෝභ අදෝස විතරක් නම් තියෙන්නේ ප්‍රඥාව යෙදිර නැතුව වුණාම තමයි ද්වි හේතුක කියලා කියන්නේ. එතකොට මාර්ගඵල ධ්‍යාන වගේ දේවල් වලට ඒගොල්ලන් ඉස්සපත් වීම අභව්‍යයි කියලා කියනවා. ත්‍රි හේතුක නම් කෙනෙක්ගේ උත්සාහයත්, ධෛර්යයත්, ඒ නියම සුත්‍රයත් ලැබුණොත් ඒ ටික කර ගැනීම භව්‍යයි. සිද්ධ වෙන්න පුළුවන් කියලා හැටියට තමයි කියන්නේ. ඒ කොහොම වුණත් කවුරුත් මම හේතුකයි, මම ද්වි හේතුකයි, මම ත්‍රි හේතුකයි කියලා එහෙම ලේබල් කරගන්න නැතුව සමන්ත පුළුවන් උත්සාහයක් කරලා මේ ධර්මය අවබෝධ කරගන්න මහන්සි වෙන එක තමයි කරන්න තියෙන්නේ. මම හිතන්නේ මේ ප්‍රශ්නෙට පිළිතුරු සෑහෙයි කියලා. ආරි මහත්මයා එන ඔබතුමා අපිට දැන් මතු කරලා දුන්නා මේ අකුසල සිත් 12යි, අහේතුක සිත් 18යි. ඊළඟට මේ සෝබන සිත් 24 ගැන අපි යම් කිසි මට්ටමකින් තේරුම් ගත්තා. ඒ කියන්නේ දැන් සිත් 54ක් සිත් 89න් අපි ආවරණය කරලා තියෙනවා. ඉතුරු ටිකක්වත් යමු කියලා යෝජනා කරනවා කියලා. පාලිස් මාත්මයට තේස්නාදේ ටික දැන් ඔබතුමා ඇහුවේ මේ අපි මේ අකුසල් සිත් වලට මේ ද්වේහතික කියන්නේ නැති කියලා වගේ මට තේරුණේ. මම හිතන්නේ මේ ඇත්තටම දැන් මම වල පරිස්සම් දෙපරි සීමිත මාත්මේ ගැන සඳහන් කළා. දැන් මේ ලෝභ සිත් එක ඇත්තටම ද්වේහතික කියලා ගන්න පුළුවන් අකුසල් පැත්තෙන් බලනනම් ඉතින් ඒක විශේෂයෙන් සඳහන් කළ නැත්නම් මේ ජාත මාත්‍ර පැහැදිලිවතුන කාරණේ නිසායි. එමනම් අපි මේ ඊළඟට දැන් අපි කතා කළා මේ රූපාවචර සිත් 15ක් තියෙනවා කියලා. ඊළඟට අරූපාවචර සිත් 12ක් තියෙනවා කියලා. අපිට ශ්‍රීමති මාත්‍මෙන් නැවත එකතු වෙන්න පුළුවන් අපිට එක්ක මේ රූපාවචර සිත් 15 ගැන පොඩි හැඳින්වීමක් දෙන්න. එරුවන් සරණයි. එතකොට රූපාවචර සිත් 15ක් තියෙනවා. 15 ඒක සකස් කරලා තියෙන්නේ ධ්‍යාන ණුව. ඒ කියන්නේ රූපාවචර සිත් වලට කියනවා ධ්‍යාන සිත් කියලා. දැන් අපි අහලා තියෙනවා අභිධර්ම ක්‍රමයේ ප්‍රථම ධ්‍යානය, ද්විතීයි ධ්‍යානය, තතිය ධ්‍යානය, චතුර්ථ ධානයේ පංචම ධානයේ කියලා ධාන වේදෙන් ධාන පහක් අවස්ථා පහක් තියෙනවා. ඒ කියන්නේ ඒක සමහර තැන්වල දේශනා කරලා තියෙනවා මහා ප්‍රඥාවන්තයින්ට ධාන හතරකින් සම්පූර්ණ වෙනවා. මන්ද ප්‍රඥයන්ට ධාන පහකට යන්න ඕනේ කියලා අහලා තියෙනවා. ඒ කෙසේ හෝ එතකොට ප්‍රථම ධානය කියලා කියන්නේ විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා කියන අංග පහෙන් ධානාංග පහ සහිත ප්‍රථම ධානසිත තමයි පළවෙනි රූපාවචර කුසල්සිත කියලා සැලකන්නේ. ඊළඟට දෙවෙනි කුසල්සිතේදී රූපාවචර කුසල්සිතේදී විතක්ක විචාර දෙකෙන් විතක්ක නැති කරලා විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා කියන අංග හතර සහිත ද්විතිය ධාන සිත තමයි දෙවනි රූපාවචර කුසල් සිත. තුන්වෙනි සිතට එනකොට විතක්ක විචාර කියන ධානාංග දෙක නැහැ. ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිත සතිය ධාන සිත. හතරවෙනි එකට එනකොට සුඛ ඒකාග්‍රතා සහිත චතුර්ථ ධාන සිත. පංචම ධාන සිත වෙනකොට උපේක්ඛා ඒකාග්‍රතා සහිත පංචම ධාන සිත. එතකොට මේ සිත් පහම කුසල්සිත. කුසල්සිත ඒවා රූපාවචර ලෝකේ බහුල වශයෙන් උපදින්න හේතු වෙන විදිහේ කුසල්සිත තමයි මේ පහ. එතකොට මේ කුසල්සිත පහට එක්ක මේ කුසල්සිත වල මේ වගේ කුසල්සිතක් පහළ වෙලා ධානයෙන් නොපිරිහි කෙනෙක් කලුරිය කළොත් අපවත් වුණොත් ඒ අය ඊළඟට බ්‍රහ්ම ලෝකවලට යන බ්‍රහ්ම ලෝකවල ගිහිල්ලා උපදිනවා. එතකොට ඒ බ්‍රහ්ම ලෝකවල උපදින්න තියෙන විපාක සිත් තමයි මේ විදිහටම නම් කරලා තියෙන්නේ විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිත ප්‍රථම ධාන සිත. ඒක එතකොට මේ කුසල් සිත් පහම විපාක සිත් පහ වශයෙන් හඳුන්වලා තියෙනවා. ඊළඟට රූපාවචර ක්‍රියා සිත් කියලා කියන්නේ රහතන් වහන්සේලා වගේ මහා බුදුපසේ බුදු මහ රහතන් වහන්සේලා ධාන සුවයෙන් විඳින වෙලාවලද මේ ධානවලට සමවැදිලා ඉන්නවා. එතකොට ඒ වෙලාවේ පිනක් පවක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ කොළ යාමකුත් නැහැ. අන්න ඒ වගේ සිත්වලට කියනවා රූපාවචර ක්‍රියාසිත කියලා. නම් වශයෙන් ගත්තහම ඒ විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා කියන ඒ ආදී වශයෙන් එන අනුපිළිවෙලින්ම ඒ ධාන සිත් පහ. එතකොට කුසල් සිත් පහයි විපාක සිත් පහයි ක්‍රියාසිත පහයි සිත් 15 රූපාවචර ක්‍රියාසිත. ඒ ටික තමයි සඳහන් කරන්න තියෙන රූපාවචර ක්‍රියාසිත රූපාවචර කුසල් සිත් කුසල් විපාක ක්‍රියා. බොහොම පින් සෙනති මාත්මිය මම හිතනවා ඒක දැනට ඒ ටික ඇති කියලා වෙන කෙනෙකුට මොනවද ප්‍රශ්නයක් අහන්න තියෙනවා නම් මේ පිළිබඳව දැන් ඒකට අවස්ථාවක් සැලසෙන්න. අතරුවන් සන්නේ සීමිත මාතේ පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන් ද සූත්‍රවල හතරවෙනි ධානයේ දක්වා විතරයි මේ හදලා දෙන්නේ. එතකොට පංචම ධානයේ අභිධර්මයේ පැහැදිලි කරන විදිහට පොඩ්ඩක් තේරුම් ගල දෙන්න මාත්මේ. ඒක මහත්තයා මම මේ ධර්මදේශනාව කරපු ඇත්තම අතිපූජනීය ස්වාමින් වහන්සේ නමකගේ ධර්මදේශනාවේ හුඟක් තියුණු ප්‍රඥාව තියෙන කෙනෙක් පළවෙනි ධානයට ගිහිල්ලා විතක්ක ਵਿਚාර දෙකම එකපාරට අත්තරිනවා. අත්තරලා ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිත ධානයට යනවා. එතකොට ඒ වෙනකොට එතන එකංගයක් අඩු වෙනවා. විතක්කය නැති කරලා ਵਿਚාරයට එන්නේ නැහැ. විතක්ක ਵਿਚාර දෙකම නැති කරලා ප්‍රීති සුඛ ඒකාග්‍රතා කියන ධානයට යනවා. එතකොට ඒක ඊළඟට එන්නේ සුඛ ඒකාග්‍රතා ඊළඟට උපේක්ෂා ඒකාග්‍රතා. එතකොට පියවර හතරකින් මේ ධාන ටික සම්පූර්ණ කරනවා බොහෝ ප්‍රඥාවන්ත පින්වතුන් කියලා. අනිත් අය මන්ද ප්‍රඥය විතක්කය නැති කරලා ඊට පස්සේ විචාරය නැති කරලා ඊළඟට ප්‍රීතිය නැති කරලා ඒ විදිහට පිළිවෙලින් අංග පහකට යන්න ඕන කියලා තමයි ඒක තමයි මම හිතේ දරාගෙන ඉන්නේ. ඒක ධර්මදේශනාවකින් ඇහුවේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ජයන්ත මහත්තයා ඒක හරිද? තමයි නේද මයික් වෝඩ් කන් පරක්තන මම ඇත්තටම දැන් සාමාන්‍ය සූත්‍ර පිටකයේ දෙවනි ධ්‍යානය කියන්නේ විතක්ක ਵਿਚාර දෙකම අයින් කරපු අවස්ථාව. ඒ කියන්නේ මේ භාවනා මාර්ගයෙන් තමයි මේ දෙකම අයින් කරන්නේ. දැන් මෙතනදී ඒ දෙක එකපාර අයින් කරන එක ගැන නෙවෙයි, ඒක දෙවතාවකදී අයින් කරනවා කියලා තමයි මේ පහක් බවට පත් වෙන්නේ. ဒုတိය ධ්‍යානයේම තමයි ဒုတိය ධ්‍යානය, තတိය ධ්‍යානය ඇතුළත අභිධර්මයේ දක්වන්නේ. ඉතින් අර ශ්‍රීමති මහත්මිය කිව්වා වගේ අති ප්‍රඥාවන්ට ඒක එකවර සිද්ධ වෙනවා කියන එක හිතා ගන්න පුළුවන්. මම නම් ඒ දේශනාව අහලා නැහැ. නමුත් අනිත් එක අභිධර්මයේ අභිධර්ම පොත්වලත් දෙවිදිහටම සඳහන් වෙනවා. චතුත්ථ කියන්නේ ඥාන වර්ග හතරකුත් ඥාන වර්ග පහකුත් දෙක සඳහන් වෙන නිසා මම හිතනවා ඒ අර්ථ දැක්වීම නිවැරදියි. ඒරොන් තමයි. තරණයි ජාත මාත්‍යා මට පැහැදිලි කරගන්න අවස්ථාවක් තියෙනවා. මේ දැන් අපිට මේ ධ්‍යාන ලබනකොට මේ ධ්‍යාන ලබන්න පුළුවන් අවිද්‍යාවෙන් තොරවත් අවිද්‍යාව තුලත්. එතකොට දැන් ඒකට අපි එතකොට ඒක කොහොමද පැහැදිලි කරන්නේ? එතන අනිත් එක දෙවෙනි ප්‍රශ්නේ දැන් අපිට කියලා තියෙන කාමෙන් තොරව අකුසලෙන් තොරව කියලා. එතකොට ඒක ගැන කොහොමද කියන්නේ? දැන් සාමාන්‍ය වෙන ධර්මයක් ඉන්න අපිට බුදුදහම නැති, ඒ කියන්නේ ආලාරකාරාම උද්දකරාම වගේ ඒ උත්තමයන්ලත් වැඩුවා වඩලා මේ ඔය වගේ සතුන ධ්‍යානයට ගිහිල්ලා දිවි ලෝක ගත කරන, ඒ කියන්නේ ඒ වගේ දිවි ලෝකවල බක්ම ලෝකවලට යන්න පුළුවන්. එතකොට දැන් උතන ඒ ධ්‍යානයක් වඩනකොට ඒ වගේ දෙයක් කරනකොට මේ අකුසලේ අයින් වෙලා නැත්නම් එතකොට මේ ඒ වගේ දෙයක් කොහොමද අවිද්‍යාවත් එක්ක සම්බන්ධ කරලා ඔබ මෙහෙම කරන්නේ? ඒක ත්‍යාගන වඩන එක දුක් නේද? මට හිතෙනවා ඒ වගේ පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම් මට කම්පිටනේ සිරන් සර්ණයි. ඒ ප්‍රශ්නේ හොඳයි. ඇත්තටම දැන් අපි දන්නා මේ අකුසල කියන තැනදී අකුසලයේ කියන එක මත වෙනවා අකාර තුනක වේ තමයි වීතික්කම කෙලස් කියලා අපි කියන අකුසල වලට කියන්නේ කයින් වචනයෙන් පිට කරන අවස්ථාව කියන්නේ පාවිච්චි නොවේ නැත්නම් වචනයෙන් අපි වැරදි කරනවා, සයින් වැරදි කරනවා කියන තැන තමයි ඒ වීතික්කම කියන්නේ. ඊට පස්සේ අපි දන්නවා මේ පරිවුත්තාන. පරිවුත්තාන කියලා කියන්නේ අපිට අතින් පයින් අපි ඒක පෙන්වන්නේ නැහැ, බාහිරගෙන උඩ පෙන්වන්නේ නැහැ. අපේ හිතේ තියෙන කෙලෙස් මතු වුණා කියලා. නමුත් Taman දන්නවා හිතේ කෙලෙස් මතු වුණා. අනිත් එක තමයි අනුශේ වශයෙන් තියෙන අවස්ථාව. කියන්නේ පොටෙන්ෂල් එක තියෙනවා. වැරද්දක් කරන්න නැත්නම් අකුසලයට යන්න හැකියාවක් තියෙනවා. ඒ හැකියාවක් තියෙනවා. නමුත් අරමුණක් ඇවිල්ලා නැහැ. අරමුණක් ඇවිල්ලා නැති වෙලාවක තමයි මේ අනුශේ වශයෙන් මේ කෙලෙස් තියෙන්නේ. අපි කියන්නේ පටිඝානුශේ, රාගානුශේ, අවිජ්ජානුශේ, විඥානුශේ වගේ මේ අනුශේ ධර්ම හත තියෙන්නේ මේ අරමුණක් ඇවිල්ලා නැති වෙලාවෙ තියෙනවා. නමුත් අරමුණක් ආපු ගමන් ඒක පරිඋත්ථාන බවට පත් වෙනවා. උඩ තමයි දෝෂ කියන්නේ අපි හිතුව පටිඝානසේ තියෙන කෙනෙකුට යම් කිසි සමන් නුරුස්සන දෙයක් ඇහුන ගමන් අර නුරුස්සන ගතිය ඇති වෙනවා. ඉතින් එතනින් නැවතින්නේ නැතුව තවදුරටත් ඒක වැඩි වුණාම වචනෙන් හරි නැත්නම් කයින් හරි ඒක පිට කරනවා. එතකොට යම් මේ ධ්‍යාන වඩනවා කියන තැනදී සිද්ධ වෙන්නේ ඇත්තෙන්ම කියනවනම් අර පරිඋත්ථාන අවස්ථාව වෙනකම් මේක අඩු කරගන්න. ඒ කියන්නේ එතෙන්දී අර විවිච්ඡේව කාමේ විවිච්ඡ අකුසලේ කියන කොට ඒ කාමේ ලෝභය නිසා අකුසලේ නිසා, ඒ කියන්නේ ලෝභ ద్వේෂ කියන දෙක නිසා එයා කයින් වචනෙන් බාහිරව අකුසලයක් කරන්න යන්නේ නැහැ. අර පරිඋත්ථාන අවස්ථාව එන්නේ නැහැ. එයාට එන්නේ නැහැ මේ කාම වශයෙන් ඇලෙන සිතක් හෝ ద్వේෂ වශයෙන් ඇතුළේ ඉරිටේෂන් එකක් වගේ දෙයක්වත් එන්නේ නැහැ. ඒ තරමට හිත තුනී කරලා තියෙනවා. හිත බොහොම සෞම්‍ය කරලා සෞම්‍ය මට්ටමින් තමයි තියෙන්නේ මේ ධ්‍යාන වඩන. එතකොට අපි කියනවා ඒක අපි දැන් කෙලෙස් යටපත් කරන විදිහ කියනවනේ. එකක් තමයි තදංග වශයෙන්. ඊළඟට කියනවා තදංග වශයෙන්ට වඩා ඊට පස්සේ ටිකක් වැඩිපුර කියනවා. ඒකට කියන වචනේ මට හරියට මතක් වෙන්නේ නැහැ. මම හිතා ශ්‍රීමති මහත්මිය විස්කම්බන වශයෙන් මාත්මේ විස්කම්බන වශයෙන් හරි තදංග වශයෙන් විස්කම්බන වශයෙන් සමුච්ඡේද වශයෙන් කෙලස් නැති කරනවා කියලා තුන් ආකාරයකට යනවා. එතකොට තදංග වශයෙන් නැති වෙනවා සීලෙන්. සීලෙන් කරන්නේ තදංග වශයෙන් ප්‍රහාණය කිරීමක් සිද්ධ වෙනවා. ඒතකොට සීල් ගත්තාම අපෙන් අයින් අපරිදි කරන්නේ නැහැ. මොකද එතන අපි පොඩ්ඩක් තද කරගෙන ඉන්නවා. ඊළඟට විස්කම්බන වශයෙන් කියන්නේ කාලයක් පුරාම මේක යටපත් කරගෙන ඉන්න පුළුවන් කම කියන එක තමයි විස්කම්බන ප්‍රහාණය කියන්නේ. එතකොට දැන් ඔය අපි හිතුවොත් එහෙම ධානා මට්ටම ගත්තාම ධ්‍යානය කියන එකෙන් කෙලෙස් විස්කම්බණය වශයෙන් ප්‍රහාණය වෙලා තියෙනවා. ඒතනයි අපි කියන්නේ විවිච්ඡේව කාමේ විවිච්ඡ අකුසලේ කියලා කියන්නේ ඒ අකුසල ටික ඒ කාමයන් අපි විස්කම්බණය වශයෙන් ඒක යටපත් කරගෙන තියෙනවා. ඒතර යෙදෙන්නේ. නමුත් අනුසය ධර්ම තියෙනවා. ඒ අර යෙදෙන්න පුළුවන් ගතිය ඒ ධ්‍යානයෙන් එළියට ආවට පස්සේ අර අකුසල් වලට යන්න පුළුවන් ගතිය තියෙන අනුසය නැති කරලා නැති හිඳ. දැන් ඇත්තටම දැන් අපේ බෞද්ධ දර්ශනය අනුව කරන්නේ මේ සමතේ භාවිතා කරලා හිත සංසුන් කරගන්නවා. ඊට පස්සේ විදර්ශනාවෙන් කෙලෙස් සමුච්ඡේද ප්‍රහාණය කරනවා. එතකොට සම්පූර්ණයෙන්ම අර අනුසය ධර්ම පවා ප්‍රහාණය වෙලා යනවා. ඉතින් ඒක තමයි මේ බුද්ධ ශාසනය තුල ධ්‍යාන වඩන එකේ වෙනසත් බුද්ධ ශාසනයෙන් බැහැරව ධ්‍යාන වඩන එකේ වෙනසත් තියෙන්නේ දෙක තමයි. බුද්ධ ශාසනයෙන් බැහැරව ධ්‍යානය වැඩුවට ධ්‍යානයෙන් පිටතට ආවට පස්සේ ඒ අනුශය ධර්ම ක්‍රියාත්මක වෙන හැකියාව තියෙනවා. ඒ ජීවිතේන උනත් පසු කලෙක ඒක මත වෙලා නැවතත් සාමාන්‍ය විදිහට අකුසල් කරගන්න හැකියාවක් තියෙනවා ඒ අනුශය ධර්ම ප්‍රහාණය නොකරන නිසා. ඒ විදිහ තමයි මම තේරුම් ගන්න ඉන්නේ තේරුවන් සර්මයි. දැන් සර්ණයි අපි දැන් රූපාවචර සිත් 15 ගැන කතා කළා. දැන් ඊළඟට අපිට තියෙන්නේ මේ අරූපාවචර සිත් වෙන 12ක්. මේ අරූපාවචර සිත් එම මේ සිත් වල තියෙන විශේෂය තමයි මේ සිත් බෙදිලා තියෙන්නේ මේ ආරම්මණය අනුව. දැන් අනිසිත් එක එක සෝමනස්සාගත ඥාන සම්පූර්ණ අසංකාරික සසංකාරික උපේක්ෂා සාගත වශයෙන් බෙදුනට මේ සිත් බෙදෙන්නේ මේ ඒ සිත් යොමින අරමුණ ඇතුව. එතකොට ඒ සිත් තියෙනවා 12ක් තියෙනවා. කුසල් සිත් 4යි විපාක සිත් 4යි ක්‍රියා සිත් 4යි කියලා. එතකොට මේ දැන් මේ අරූපාවචර සිත් කියන්නේ මේ රූපයෙන් තොරව. දැන් කලින් ශ්‍රීමති මාත්‍ම පැහැදිලි කරන විදිහට පංචම ධ්‍යානයේ අර ධ්‍යාන වලින් පස්වෙනි ධ්‍යානයට පත්වන කෙනා තවදුරටත් ඉතා ගැඹුරින් මේ පංචම ධ්‍යානයට ගියාට පස්සේ ඒ භාවනා යෝග්‍යයට හිතනවා මේ රූපය කියන එක දරාගෙන ඉන්න එක කරදරයක්. මේ රූපකය නිසා නිඳින්න වෙනවා කියලා මේ ගැඹුරින් භාවනා කළා. මේ ආකාශයට හිත තියලා ආකාශය අනන්තයි කියලා ආකාශයට හිත තියලා මේ රූපය අතාරිනවා. එතකොට ඒ එතකොට ධ්‍යානයක් ගන්න ඒකට කියන ආකාස සංඥායතන කුසල්සිත කියලා. එතකොට ඒක අර රූපයෙන් බැහැර වෙලා රූපේ කරදරයක් කියලා ඒ ගැඹුරටම ගියාට පස්සේ මේ රූපය අතහැර ආකාශයෙන් ආකාස සංඥායතනෙට පත් වෙනවා. එතකොට ඒ ඊළඟට මේ ආකාස සංඥායතනේ ගැඹුරට භාවනා කළාම ඒ භාවනාවගේ ඊට පස්සේ මේ ආකාශයේ කියනකත් ඒකත් ටිකක් මේ ඕලාරකයි කියලා හිතලා ඒකත් අතහැරලා මේ විඥානය කියලා හිතලා ඒ ආකාශාඥායතන අතහැරලා විඥානායතනෙට විඥානය ගැන හිතලා සිතේ මේ ඒ අරමුණට එදලා විඥානායතන කියලා ඒ දෙවෙනි මේ අරූපාවචර සිත්තර යොමු වෙනවා. ඊට පස්සෙ තවත් දුරට මේ ඒ ධ්‍යාන ලාභය ඊළඟට කරන්නේ මේ කිසිවක් නැත නතකින්චි කියලා කිසිවක් නැත කියන අදහසින් මේ විඥානායතන අතහැරලා ආකින්ජානායතන කියන ස්කුතල් සිත්ත යෙදෙන එක තමයි තුන්වෙනි සිත. ඊට පස්ව ඒනුත් ගැඹුරට කියලා ඒ සිතත් අතහැරලා නේව සංඥා නා සංඥායතන කුසල් සිත්ත යොමු වෙනවා. එතන සංඥාවක් ඇත සංඥාවක් නැත කියන ඉතාමත් සියුම් වූ මේ අරූපාවචර කුසල් සිත ඇති කරගන්නවා. ඒ වගේම දැන් ඒ සිත් ඒ ප්‍රභේදයමයි අරූපාවචර ඒ විදිහටම අරූපාවචර ක්‍රියා විපාක සිත් හතරකුත් අරූපාවචර ක්‍රියා සිත් හතරකුත් තියෙනවා. ඒ සිත් 12 තමයි අරූපාවචර සිත් 12 කියලා සඳහන් වෙන්නේ. දැන් මත් ගන්න පුළුවන් මොනවද එකට එකතු කරන්නත් පුළුවන් සම්. ඔව් තේරුවන් සරණයි. මම හිතනවා ආරි මහත්මයා බොහොම හොඳින් පැහැදිලි කරා. එතෙන්දී ඇත්තටම ආරි මහත්මයා කිව්වා වගේ මේ පංචම ධ්‍යානයේම තියෙන අංග, ඒ කියන්නේ ඒ උපේක්ෂා ඒකාග්‍රතාව කියන අංග දෙක තමයි මේ අරූපාවචර ධ්‍යානවලත් තියෙන්නේ. හැබැයි දැන් චතුත්ථ නැත්නම් පංචම ධ්‍යාන වෙනකන් යන්න පුළුවන් එකේ කර්මණු විතර. අසුභේ වඩලා සමා ප්‍රථම ධ්‍යානෙ වගේ ඊට පස්සේ මෛත්‍රී වඩලා ඊට පස්සේ මුදිතාවේ සතර බ්‍රහ්ම විහරණය වඩලා එක එක එක එක අරමුණු වලින් ගන්න පුළුවන් ඔය රූපාවචර ධ්‍යාන. නමුත් දැන් මෙතෙන්දී අරූපාවචර ධ්‍යාන ගන්නකොට ඒ අරමුණු හින්දාම තමයි ඒ ධ්‍යානය ඒ විදිහට නම් කරලා තියෙන්නේ. ඒ ධ්‍යානවල ගුණයන් ගත්තාම එතන තියෙන්නේ උපේක්ෂාවත් ඒකාග්‍රතාවයත් තමයි ඉතාමත්ම ප්‍රබල විදිහට ඒ සිත්වල යෙදিলা තියෙන්නේ. එතකොට ඒ අපි හිතන අපි දැන් පොඩියෙන් මතක් කරගත්තොත් මේ පුතග්ජන සීක අසීක කියලා කොටස් තුනක් ඉන්නවා. පුතග්ජන කියලා කියන්නේ ඇත්තටම ආර්ය භූමියට ගියේ නැති කෙනෙක්. කියන්නේ සෝතාපන්න නොවිච්ච ඊට වඩා පහළ කියලා අපි හිතුවොත් ඒ පුතග්ජන. ඊළඟට සීක කියලා කියන්නේ සෝතාපන්න සකදාගාමි අනාගාමි කියන උතුමන්ට තමයි අපි සීක කියලා කියන්නේ. ඊට පස්සේ අරහත් උතුමන්ට අපි කියනවා අසීක කියලා. එතකොට මේ පුතග්ජන හෝ සේක පුද්ගලෙක් මේ ධ්‍යාන වඩනවා නම් රූප ධ්‍යාන හෝ අරූප ධ්‍යාන වඩනවා නම් ඒක කුසලයක් වෙනවා. ඒතකොට තමයි ධ්‍යාන කුසල කියලා කියන්නේ. දැන් මෙතන අරිමාත්මය සඳහන් කරා වගේ ආකාසානං ඡායතනෙ වඩනවා නම් පුතග්ජන පුද්ගලෙක් හරි සේක පුද්ගලෙක් හරි ඒක එතකොට අරූපාවචර කුසල සිතක් වෙනවා. ඒක એટલે අපි කියනවා එතකොට ආකාසානං ඡායතන කුසල සිත කියලා. ඊට පස්සේ දැන් අපි හිතුවොත් අසේක උත්තමයක එහෙමත් නැත්නම් රහත් භාවයටපත් රහතන් වහන්සේ පටිබුදුරේ කියන බුදුරජාණන් වහන්සේ කෙනෙක් මේ ආකාසානං ඡායතනෙ වඩනවා නම් එතෙන්දි සිද්ධ වෙන්නේ ක්‍රියාවක්. එතෙන්දි කුසලයක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට එතෙන්දි සිද්ධ වෙන ආකාසානං ඡායත ක්‍රියාසිත තමයි එතෙන්දි ඇති වෙන්නේ. ඊට මේ විපාක සිත් ගත්තොත් මේ ධ්‍යාන සිත්වලදී අපි මේ විපාකය කියලා කතා කරන්නේ වැඩිපුරම ඒ ධ්‍යාන වලින් නොපිහිරි කලුරිය කළොත් කෙනෙක් ඊට පස්සේ ප්‍රතිසන්දිය ලබන්නේ මේ විපාකසිතකින්. විපාකසිතින් කොහෙද ලබන්නේ? ඊට අදාළ බ්‍රහ්ම ලෝකෙක තමයි ලබන්නේ. දැන් රූපයන් වඩපු කෙනෙක් නොපිහිරි කලුරිය කළොත් ඒක ගරුක කර්මයේ හැටියට අවසාන චිත්ත වීති වලට ඇවිල්ලා ඒකේ ප්‍රතිඵලයක් හැටියට ඊට අදාළ වෙච්ච බ්‍රහ්මතලයක ප්‍රතිසන්දිය ලබනවා. එතකොට ඒක අන්න එතකොටයි විපාක කියලා කියන්නේ. දැන් අපි ආකාසානංචායතන විපාකසිත ලැබෙන්නේ ආකාසානංචායතනයේ කියන ඒ බ්‍රහ්මලෝකයේ ඒ ප්‍රතිසංවිදී තමයි ඒක ඒ සිත ලැබෙන්නේ විපාකසිත. ඒ වගේම අපි දන්නවා ප්‍රතිසංවි සිතම තමයි භවාංග සිත් වශයෙන් ඉදිරියට යන්නේ. එතකොට භවාංග සිත වෙන්නේ එතකොට ඒ විපාකසිතමයි. එතකොට අන්න ඒ විදිහටයි අපි විපාකසිත පිළිබඳව දැනගන්න ඕනේ මේ රූපී ධ්‍යාන අරූපී ධ්‍යාන වලදී. ඊළඟ ක්‍රියාසිත විදිහ දැනගන්න ඕනේ. ඒක වෙන්නේ අර සීක පුද්ගලයන් සමා වෙන අසීක පුද්ගලයන්, ඒ කියන්නේ රහතන් වහන්සේලා, බුදුරජාණන් වහන්සේලා, පසේබුදු රජාණන් වහන්සේලාගේ ඒ ධ්‍යාන වැඩුවොත් ඒක ක්‍රියාවක් වෙනවා. කොය ආකාරයෙන් තමයි රූපී ධ්‍යාන 15කුත් අරූපී ධ්‍යාන 12කුත් අරූපී ධ්‍යාන සිත් 12කුත් ওই විදිහට තමයි නම් කරන්න පුළුවන් වෙන්නේ. තෙරුවන් සරණ. මේ ගැන තව ප්‍රශ්නයක් තියෙනවා නම් අහමු. අපි තව කෙටි වෙලාවක් පාවිච්චි කරලා ලෝකෝත්තර සිද්ධාතත් ඉවර කරගත්තොත් අද සිත් 89 වෙනි සම්පූර්ණ වෙනවා කියන වාරි මහත්මයා ඒක බොහොම සන්තෝෂයි. හොඳයි ඔබතුමාට යමු ඉන්න. වම්පෙන් දැන් තමයි අපි කාලය වල ඉක්ම ගිය නිසා අපි මේ ලෝකෝත්තර සිත් අක්ෂර යමු. මේ ලෝකෝත්තර සිත් කියවම මාර්ග සිත් හතරකුත් ඵල සිත් හතරකුත් කියන මම සකර්මයන් ශ්‍රීමති මාර්ගයට යොමු වෙනා ඉතා සිටින් අපිට මේ ලෝකෝත්තර සිත් අට ගැන දැනීමක් ලබා දෙන්න අද සාකච්ඡා මේ මාක්ෂිම සම්පතිරම් පෙරන් සරණයි. එතකොට ලෝකෝත්තර සිත් අට නම් වශයෙන් තමයි ඉදිරිපත් කරන්න වෙලාව තියෙන්නේ. එතකොට ලෝකෝත්තර සිත් අටක් තියෙනවා. සෝතාපට්ටි මාර්ග චිත්තය, සකදාගාමි මාර්ග චිත්තය, අනාගාමි මාර්ග චිත්තය, අරහත් මාර්ග චිත්තය කියලා ලෝකෝත්තර කුසල් සිත් හතරක් තියෙනවා. ඊළඟට තියෙනවා සෝතාපට්ටි ඵල චිත්තය. සෝතාපට්ටි මග්ගය, මග්ග චිත්තය, ඵල චිත්තය, සකදාගාමි ඵල චිත්තය, අනාගාමි ඵල චිත්තය, අරහත් ඵල චිත්තය. එතකොට විපාක කියන නාම නෙමෙයි මෙතන මේ ලෝකෝත්තර සිත්වලදී දෙන්නේ ඵල, ඵල සිත් කියන එක. මාර්ග සිත් සහ ඵල සිත් වශයෙන් මේ සිත්කට තමයි ලෝකෝත්තර සිත්කට කියලා සංක්ෂේප වශයෙන් දක්වලා තියෙන්නේ. විස්තර ක්‍රමයට නම් ඒක තව ටිකක් වැඩි. ධ්‍යාන ભેදය අනුව එක් එක් සිත අරගෙන ධ්‍යාන පහෙන් වැඩි කරලා අරගෙන 40ක් විදිහට ගන්නවා. නමුත් අපිට අවශ්‍ය සිත් 89 නිසා මේ අත මේ ආකාරයට සඳහන් කරන්න පුළුවන්. එහෙම කිව්වම ඇතිද මහත්මයා? දැනට ඇත්තියි මහත්මයා. මෙතනට බොහොම පින්. මම හිතන්නේ අද කාල වේලා ඉක්මගින් නිසා අපි සාකච්ඡාව මේකින් නවත්තුමු. අද ඇත්තටම අපි මේ සාකච්ඡාව කරන්න හිතාගෙන හිටපු පරාසෙනුත් ඉක්ම ගියා. අපි මම හිතන්නේ මම එකෙන් අපි අහන සමහර ප්‍රශ්න ඇත්තටම මේ සාකච්ඡාව අපිට කරන්න තිබුණු පරමාර්ථයෙන් පිට ගියා දුක්ට පිටුණා. මොකද ඇත්තටම මේ සාකච්ඡාව අපි කරගත්තේ කලින් කරපු දේවල් ටිකක් අපිට මතක් කර ගැනීමට. මේව මොනවද, මේ මාතෘකා වශයෙන් මොනවද, මේ බෙදලා තියෙන්නේ කොහොමද කියන සංක්ෂිප්ත වශයෙන් දැනුමක් ලබා ගැනීමට. ඉතින් අපි නැවතත් මේ විදිහට විස්තරාත්මකව කතා කරන්න ගියොත් අපිට මේ නැවතත් අපර මුලින්දම අභිධර්ම ක්ලාස් එකක් කරන වෙලේ කරන්න වෙනවා. එහෙම කරන්න නම් අපිට ඇත්තටම ගුරුවරයෙක් අවශ්‍යයි. මොකද අපි අහන සමහර ප්‍රශ්නවලට අපි අපෙන් ලැබෙන උත්තර ප්‍රමාණවත් නැති මේ වගේ ගැඹුරු ධර්මයක් හදාරනකොට එතකොට සමහර කරුණු අපි විස්තර කරගන්න ගියාම ස්වාමීන් කෙනෙක් ළඟ ගිහිනුත් අපි සමහර දෙන උත්තර ප්‍රමාණයට ප්‍රමාණවත් මදි වෙන්න පුළුවන්. එහෙම වුණොත් වැරදි අවබෝධයක් කෙනෙකුට ලැබෙන්න පුළුවන්. ඒ හින්දා ඒක වුණාට කමන්නේ අපි අද ප්‍රධාන මේ පළවෙනි පාඩමේ ඉඳ අද ටිකක් වැඩිපුර ප්‍රශ්න හින්ද කමන්නේ මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා අපින් දෙනවා දරුවනේ මේ ජාන්ත මාත්මයාටත් ශ්‍රීමති මාත්මයාටත් ඉස්සරත් කියලා මේ ප්‍රශ්නවලට උත්තර දීම ගැන. ඇත්ත වශයෙන්ම මේ සාකච්ඡා මණ්ඩලයේ ඉන්න එක මේ අභිධර්ම මාර්ගයේ පොතත් අභිධර්ම මූලික කරුණු කියන පොතත් මම හිතන ජයත මාත්මයා ලින්ක් එකක් අරගෙන මේ සමන සිසිලස් එකේ තියෙන PDF ෆෝමැට් එකේ මේ හાર્ඩ් කොපි එක නැත්තම් මේ පොත් කියවා මේ වෙයි තියෙන විස්තර අපි දැන් මේ කතා කරපු ටොපික්ස් අපෙන් කතා කරපු දේවල් විස්තරාත්මක තියෙනවා. ඒවත් දැනගන්න පුළුවන් මම හිතන්නේ ඉන්න අපි ඉදිරියට සාකච්ඡා කරනකොට මේ විස්තරාත්මක මේක දේවල් වලට වැඩිපුර කාලයක් නැතු මේ ටික ඉක්මනින් මේ තියෙන මොන කොයි විදිහට බෙදලා තියෙන මේ නම් වශයෙන් මොනවද මේ විදිහට මේ කීයක් තියෙනවද මේ ආවල් මොන වගේ මේ ජාතික ධර්මද මේ හිතෙන්නේ කියලා කිසි වශයෙන් දැනගත් සංස්කෘතිය වශයෙන් දැනගත්තත් ඇති කියලා මට හිතෙනවා. එහෙමනම් මම මේ දැනට මාසයට වෙන්නම් අද සංකච්ඡා නිමා කරගන්න කියලා කරනවා. හොඳයි හැමදාම දරුවන් සර්ණයි කාර්ය මාත්‍ය කියෝගේ අපි ඉතාමත්ම කෙටියෙන් තමයි අද මේ සිත් 89ක් පිළිබඳව සාකච්ඡා කරේ. මේක සාමාන්‍ය අභිධර්ම පාඩමකින් දැනගන්නවා නම් මම හිතනවා දවස් 4ක් 5ක්වත් අඩුම ගානේ යන මාතෘකාවක්. නමුත් අපි ඉතාමත්ම ශීක්‍රයෙන් මේ ටික සාරාංශ හැටියටයි දැක්ුවේ. ඉතින් කිව්වත් වගේ අපි අභිධර්ම මාර්ගයේ පොත කියවලා යම් පිළිගෙනකොට තවදුරටත් මේ පිළිබඳ අධ්‍යයනයක් කරගන්න පුළුවන්. ඉතින් මේ අපි ඔක්කොම කරන්නේ මේ අපේ ස්වාමීන් වහන්සේගේ අපේ අනුග්‍රහය තවදුරටත් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන්. පච්ඡාන ප්‍රකරණයේ තියෙන ඒ අර සූවිසි ප්‍රත්‍ය විස්තර කරනකොට මේ සිත් පිළිබඳව දැන ගැනීම, චෛත්‍යක පිළිබඳව දැන ගැනීම, ඒකට චිත්ත වීති පිළිබඳව දැන ගැනීම ආදී දේවල් හුඟක් වැදගත් වෙනවා. ඒ නිසා මම ගෞරවයෙන් ඉතාමත්ම කරුණාවෙන් කල්යාණ මිත්‍රගෙන් ඉල්ලා සිටිනා මේ ටික නැවත නැවතත් මතක් කරගන්න. එතකොට ඉදිරියේදී තේරුම් ගැනීම හරිම පහසු වෙනවා. එතකොට තමයි ධර්ම රසය කියන එක Tamanටම දැනෙන්න පටන් ගන්නවා මේ ටික දැනගන්නකොට. ඉතින් අද දවසෙත් අපිට මේ විදිහට අවස්ථාව ලබා දීම ගැන අපේ කල්යාණ මිත්‍ර දඬුවත් මහත්මයාට ඉතාමත්ම කෘතවේදී වෙනවා, පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම ආරි මහත්මයා ඔබතුමාට පෙර දැනුම් දීමකින් තොරව තමයි අපි ඔබතුමාට යමෝනේ. ඔබතුමා ඉතාමත් මැනවින්නේ කාර්යයද හැමෝම වෙනුවෙන් සිද්ධ කළා. ඔබතුමාටත් අපි ඉතාමත් කෘතවේදී වෙනවා. මේ පුණ්‍ය ශක්තිය ඔබතුමාටත් අනුමෝදන් කරනවා. දරුවත් මහත්මයාටත් ඒ වගේම දරුවත් මහත්මයාගේ පවුලේ අයටත් අපි මේ පුණ්‍ය අනුමෝදනා කරනවා. ඒ වගේම අපි ශ්‍රීමති මහත්මයාද ගොඩක් උදව් කරා. ඒ සඳහා ශ්‍රීමති මහත්මියට අපි ඉතාමත්ම කෘතවේදී වෙනවා. සියලුම කල්යාණ මිත්‍රයන්ට අපි ඉතාමත්ම කෘතවේදී වෙනවා මේකට සම්බන්ධ වෙලා ප්‍රශ්න අහලා ඒ වගේම මේක දැනගන්න අවබෝධ කරගන්න යෙදෙන උත්සාහය ඉතාමත්ම ප්‍රශංසනීයයි. ඉතින් අපි නැවතත් ලබන සතියේ බදාදා හම්බ වෙලා ඉතුරු කොටස් ගැන සාකච්ඡා කරමු. මම හිතන එක ප්‍රයෝජනවත් වෙයි කියලා. ඔබට යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ටිකත් අද සාකච්ඡාවට අදාළ ප්‍රශ්නවත් කමන්නේ මේ ලියාගෙන හෝ මතක තියාගෙන ඉන්න. අපි ඉදිරියට සාකච්ඡා කරමු. දැන් එහෙනම් අද හැමෝටම තෙරුවන් සරණ පතමින් සාන ඔබතුමාටත් එසේම මේ කරපු සියලු කුසල් බලෙන් බොහෝ පිරිසකට තව තවත් උදව් කරන්න නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ලැබේවා පතන උතුම් බෝධියකින් සුවපහසෙන් නිර්වාණ අවබෝධ වේවා තෙරුවන් සරණ සාදු තෙරුවන් සරණයි ඔකියන පාර්ට් මාත් අපිට මේ අරහත චිත්තගල හැමදෙරම චාට් එක මේ කට්ටියට අරින්න සමයන් නැද්ද මොකද මේක දිනරංගර හැමදෙරෝ කියන්නේ මේ සිතයි කැචිය කියන්නේ මේ අතයි අතේ ඇඟිලි ටිකයි වයි කියලා කියන්නේ මේ ඔක්කොම එකටනේ වැඩ කරන්නේ ඉතින් මේ චාට් එක අපිට පුළුවන් නම් මේ ඔක්කොටම ඊමේල් කරන්න හරි මොකක් හරි කරන්ද මේක ඒක බලපුවාම මේ ඔක්කොම අපි කියපුවා ඉතරයි යන්නේ කියනවා උඹට කියන්නේ කරන්න ක්‍රමයක් නැහැ. දන්නවද මං කී චාට් එකවා කියන්නේ? යාරවත් නැහැ. අර දන්නවද? අර මට දන්නවා. ඔව් ඔව් දන්නවා. අපි බලමු ඒක යවන්න බලමු. ඒක අරින්න පුළුවන් නම් ඒක ඒක දැක්කනම් මේ මේ ඔක්කොම කියපුවා මේ එක මුලියුම් වල ගන්න පුළුවන් මේ ඔළුවට. ඒක හරි ඒක හරි. ඔව්. ඉතින් හරියට කරගෙන චාට් එක මේක ඒක ඉස්සරහින් තියාගත්තාම මේ කියන ඕන දෙයක් පේනවා එතන. ඔව්. ඒක නැත්තම් ඒ කැමරාවම මම දකුණ මේ හොරිසොන්ටල් ඇක්සිස් එක අරගෙන ඉස්සර ගහ ලීලියා ඉන්නවා. ඒක හසම කියනවා නේද මේක මේක අනික මේක මේ මොකද අප්‍රූව් කරලා තියෙන්නේ මේ ආවිනේ උපහාඳුනනේ ආවිනේ මේ මේ හරි නම් හාඳුනනනේ මේ වැරදුනේ මේ කැටේ ලරදුත් නැහැ මම දන්නේ නැහැ කොහොමවත් නැහැ මම දන්නේ නැහැ කරුණාට මේක මම පිටේ යන්න මට පුළුවන් නම් මේ චාට් එක අපිට අරන ක්‍රමයක් හොයාගත්තොත් මේක චාට් එකක් මම දන්නේ ඉලෙක්ට්‍රොනිකව තියෙනවද දන්නේ නැහැ මේක ඔව් ඔව් තියෙනවා ඇති පොඩ්ඩක් හොයලා බලමු හා මම නිකම් මානිකම් මේ අදහස කරයි ඒක හොඳයි ඒ අදහස ඔව් ගොඩක් හොඳයි එහෙනම් හොඳයි බුද්ධ සරණයි සරණයි සරණයි සරණයි සරණයි සරණයි සරණයි සරණයි සරණයි සරණයි සරණයි සරණයි සරණයි සරණයි සරණයි සරණයි සරණයි සරණයි සරණයි සරණයි සරණයි සරණයි සරණයි සරණයි සරණයි සරණයි සරණයි සරණයි සරණයි සරණයි සරණයි සරණයි සරණයි සරණයි සරණයි සරණයි සරණයි සරණයි සරණයි සරණයි සරණයි සරණයි සරණයි සරණයි සරණයි සරණයි සරණයි සරණයි සරණයි සරණයි සරණයි සරණයි සරණයි සරණයි සරණයි සරණයි සරණයි සරණයි සරණයි සරණයි සරණයි සරණයි සරණයි සරණයි සරණයි සරණයි සරණයි සරණයි සරණයි සරණයි සරණයි සරණයි ස